नमस्कार वेवा बुदुर्वनत समदा बुदोहिमि शरणयामि नमस्कार वेवा दमरुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा शरण शरणयामि साधु साधु පින්වත්නි අද අපි ඉගෙන ගන්නේ දීඝනිකායට අයිති දේශනාවක් දීඝනිකායේ සඳහන් වෙන්නේ දීර්ඝ දේශනා සිංගාල නම් ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ වදාළ දිසුම සිංගාලෝවාද සූත්‍රය ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේලුවනේ රජගහනුවර තරුණෙක් හිටියා ඔහුගේ නම සිංගාල මේ තරුණයා පාන්දර නැගිටලා නානෝ නාලා තිත වස්ත්‍රය ඇතුව රජගහනුවරින් නික්මිලා නාලා තිත කොණ්ඩේ ඇතුව තිත වස්ත්‍රය ඇතුව ඉස්සෙල්ලාම එයා වඳිනවා නැගෙනහිර දිශාවට ඊට පස්සේ දකුණු දිශාවට ඊට පස්සේ බටහිර දිශාවට ඊට පස්සේ උතුරු දිශාවට ඊට පස්සේ උඩට යටට එතකොට බුදුරජාණන් වහන්සේ එදා උදේ වේලුවනේ නික්මිලා රජගහනුවර පිණ්ඩපාතේ වැඩියා එතකොට දැක්කා මේ සිංගාල කියන තරුණයා රජගහනුවරින් නික්මිලා වතුර නාලා තිත කොණ්ඩේ තිත වස්ත්‍රය ඇතුව දිශාවන් වඳිනවා අදත්තුව ඉන්දියාවේ තියෙනවා සමහර අවස්ථාවලදී වන්දනාව වෙනායට පවා දකින්න ලැබෙනවා මේ වගේම සිද්ධියක් මම දැක්ක විශාලා මහනුවර ඒ වගේම මිනිස්සෙක් නාලා තිත වස්ත්‍ර කොණ්ඩ ඇතුව දිශා වඳිනවා එතකොට චාට පූජා කියලා අද පූජාවක් තියෙනවා ඒකෙත් දිශා වඳිනවා තිත වස්ත්‍ර ගංගේ ගිහිල්ලා එහෙමම වඳිනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ තරුණයා නැගෙනහිර දකුණ බටහිර උතුර උඩ සහ යට කියන මේ දිශා හයට වඳිනවා දැකලා ඇහුවා බුදුරජාණන් වහන්සේ ගෘහපති පුත්‍රය මොකෝ මේ පාන්දරින් කොණ්ඩිතිමාගෙන වස්ත්‍ර තිමාගෙන මේ දිශාවන් වඳින්නේ ඇයි කියලා ඇහුවා එතකොට කියනවා ස්වාමීනි අපි පියා මැරෙන අවස්ථාවේදී මගෙන් ඉල්ලීමක් කළා මොකද්ද කළ ඉල්ලීම පුතේ දිශාවන්ට වන්දනා කරපන් කියලා කිව්වා තාත්තා කියපු උපදේශනේ දිශාවන්ට වන්දනා කරපන් කියලා කිව්වා ඉතින් ඒ තාත්තා මරණසන්න මොහොතේ මේ මගෙන් කරපු ඉල්ලීම තමයි මම මේ ඉන්ස්ට කරන්නේ ඉතින් ස්වාමීනි මම ඒකට ගරු කිරීමට ගෞරවයක් හැටියට තාත්තට කරන පූජාවක් හැටියට උපහාරයක් හැටියට මම මේ පාන්දර නැගිටලා රජගහනුවරින් නික්මිලා මේ තිත වස්ත්‍ර තිත කොණ්ඩේ ඇතුව මේ දිශාහය වඳින්නේ ඒකයි කිව්වා එතන බුදුරජාණන් වහන්සේ ඒ තරුණයාට කියනවා ගෘහපති පුත්‍රය බුද්ධ ශාසනය තුල නම් සය දිශාව වන්දනා කළ යුත්තේ ওই විදියට නෙවෙයි කියනවා බුද්ධ ශාසනය තුල නම් සය දිශාව වන්දනා කළ යුත්තේ ওই විදියට නොවේ ඉතින් එතකොට හනවානේ ස්වාමීනි මේ බුද්ධ ශාසනය තුල සය විදියට වන්දනා කළ යුත්තේ සය දිසාව කොයි විදියටද? අනේ භාග්‍යතුන් වහන්සේ මට මේ කාරණේ දේශනා කරන සීක්වා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ගෘහපති පුත්‍රය එන හොඳින් අහගෙන ඉන්න කිව්වා කියන්න. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ගෘහපති පුත්‍රය ආර්ය ශ්‍රාවකයා හට කාටද මේ ආර්ය ශ්‍රාවකයා කියලා කිව්වේ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගිය ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයා හට කර්ම ක්ලේශ හතරම නැති වෙන්න ඕන ක්ලේශ කිව්වේ කිලුටු කිලුටු ක්‍රියා කිලුටු කර්මයන් හතරම නැති වෙන්න ඕන නැති වෙනවා නම් චතුහි ඨානේහි පාපකම්ම න කරෝති සිව් තැනක පව් කරන්නේ නැත්තම් එතකොට අතන කිලුටු වෙන කර්ම හතරක් කරන්නේ නැත්තම් සිව් තැනක පව් කරන්නේ නැත්තම් එතකොට කීයද 8යි 4යි 4යි 8යි ඊළඟට තමන්ගේ හරි හම්බ කරපු වස්තුව විනාශ වෙලා යන කරුණු 6 සේවනය කරන්නේ නැත්තම් එතකොට කීයද 14යි මේ 14ෙන් මෙයා බේරිලා නම් ඊළඟට නොමග යන දිසා 6 වහලා නම් උභය ලෝක විජයාය පටිපන්නෝ හෝති දෙලොවම ජය ගන්න වැඩක යා ඉන්නවා එයා මේ ලෝකෙත් සතුටින් ඉන්නවා ඒ කියන්නේ මේ ගත කරන ජීවිතෙත් එයා සතුටින් වාසය කරනවා පරලොවත් සතුටින් වාසය කරනවා ඒ කියනවා මරණින් මත්තේ සුගතියේ උපදිනවා ස්වර්ගගාමි වෙනවා බුදුරජාණන් වහන්සේ අර තරුණයාට කියනවා කිලුටු කර්ම හතර ප්‍රහාණය වුණා කියන්නේ මොකද්ද කියනවා ගෘහපති පුත්‍රය සතුන් මරීම කියලා කියන්නේ කිලුටු කර්මයක් සතුන් මරීම කියන්නේ කිලුටු ක්ලේශ ක්ලේශ කර්මයක් එදිරික කර්ම ක්ලේශය කිලුටු කර්මයක් ඊළඟට සොරකම් කිරීම කියලා කියන්නේ කිලුටු කර්මයක් වැරදිකාම සේවනයේ යෙදීම කියලා කියන්නේ කිලුටු කර්මයක් අසත්‍ය පැවසීම කියලා කියන්නේ කිලුටු කර්මයක් එතකොට යම් කිසි කෙනෙක් සතුන් මරනවා නම් එයාගේ ක්‍රියාව කිලුටුයි සොරකම් කරනවා නම් එයාගේ ක්‍රියාව කිලුටුයි වර්ධිකාම සේවනයේ දෙනවා නම් එයාගේ ක්‍රියාව කිලුටුයි අසත්‍ය කියනවා නම් එයාගේ ක්‍රියාව කිලුටුයි සත්‍ය නොවනදී එයා පවසනවා නම් එයාගේ ක්‍රියාව කිලුටුයි ආර්ය ශ්‍රාවකයා ඔන්න ඔය කරුණු හතර ආර්ය ශ්‍රාවකයා නැති කරලා තියෙනවා ඒ කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනා මේ කරුණු නැති කරලා ඉන්නේ මොනවද මේ කරුණු හතර? ඔව් සතුන් මැරීම යා දන්නවා තමන්ගේ ක්‍රියාව කිලුටු වෙන දෙයක් කියලා. ඒ නිසා ඒක නැති කරලා තියෙන්නේ. කියන්නේ කරන්නේ නැහැ. ඊළඟට සොරකම් කිරීමෙන් තමන්ගේ ක්‍රියාව අපවිත්‍ර වෙන බව, කෙලෙස් හට ගන්න බව දන්නවා. ඒ නිසා ඒක කරන්නේත් නැහැ. ඊළඟට වැරදිකාම සේවනයෙන් තමන්ගේ ක්‍රියාව කිලිටිවි යන බව කෙලිසි යන බව දන්නවා. එතකොට තමන්ව ක්‍රියාවකින් කෙලිසි යනවා නම් ඒ ක්‍රියාව යා කරන්නේ නැහැ. ඊළඟට ඔව් අසත්‍ය පැවසීම, මුසා පැවසීම, බොරු කීම. ඒ අසත්‍ය පැවසීමෙන් තමන්ව කෙලිසි යනවා. ඒ නිසා ඒක යා කරන්නේ නැහැ. මේ නිසා ඒ කරුණු හතර ප්‍රහාණය කළා තමයි බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා වාසය කරන්නේ. ඉත බුදුරජාණන් වහන්සේ ගාථාවකින් ඊට පස්සේ කියනවා පානාති පාතං අදින්නා දානං මුසාවාදෝ ච උච්චති පරදාර ගමනං චේව නප්පසං සම්ති පණ්ඩිතා ඥානවන්ත උදවිය ඔය එකක්වත් ප්‍රශංසා කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට කියනවා සිව් තැනක පව් නොකරයි. පාප කර්ම සිව්තැනක නොකරයි. මේ පාප කර්ම කරන්න තැන් කීයක්ද? හතරක් තියෙනවා කියනවා. එකක් තමයි ඡන්දයෙන් අගතියට යෑම. ඊළඟ එක ද්වේෂයෙන් අගතියට යෑම. ඊළඟ එක මෝහයෙන් අගතියට යෑම. ඊළඟ එක භයෙන් අගතියට යෑම. ඡන්දයෙන් අගතියට ගියාම ඒ කිව්වේ කැමැත්ත. තමන් යම් කිසි දෙයකට හෝ කෙනෙකුට කැමති. ඒ නිසා ඔහු කරන සියල්ල අනුමත කරනවා. එක්ක ඔහුගේ වරද යට ගහනවා. ඊළඟට ඔහු කරන සියලු වැරදි අනුමත කරනවා. ඔහුගේ ජීවිතයේ ඒක සංගවනවා. ඒ ඔහුට තියෙන කැමැත්තට. එහෙම නැත්නම් යම් කිසි දෙයකට තියෙන කැමැත්තෙන්. ඒක කුමක්ද? ඡන්දයෙන් අගතියට යෑම. එතකොට ඡන්දයෙන් අගතියට ගියාම එයාට පව් කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකයා ඒක කරන්නේ නැහැ. ඊළඟට ද්වේෂයෙන් අගතියට යනවා. ද්වේෂයෙන් අගතියට ගියාම හරියක් කෙනාව හොයාගන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කුද්දෝ අත්තං නජානාති කුද්දෝ අත්තං නපස්සති අන්දන්තමිදං තදා හෝති යත්ත චේ සහතේ නරං. මේ මිනිස්සයාව යටපත් කරගෙන යන එකක් තමයි කිපීම. කෝපේට දේශයට පත් වුණාට පස්සේ සාධාරණී මොකද්ද කියලා පේන්නේ නැහැ. හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා පේන්නේ නැහැ. එතකොට බලන්නේ යම් කිසි කෙනෙක් කෙරෙහි ද්වේෂයක් ආවද ඊට පස්සේ යා කොච්චර හොඳ කළත් ඒ හොඳ දකින්නේ නැහැ. ඒ හොඳත් පේන්නේ කන පිටට. ඒක මොකද්ද? ද්වේෂෙන්. ද්වේෂෙන් අගතියට ගියාට පස්සේ දැන් අපි ගත්තොත් දැන් ඔන්න දේවදත්ත ද්වේෂෙන් අගතියට ගියපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ කොච්චර හොඳ කළත් පේන්නේ කෝකාලික ද්වේෂෙන් අගතියට ගියපු කෙනෙක්. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ කොච්චර ගුණ තිබ්බත් පේන්නේ. එතකොට මේ ද්වේෂෙන් අගතියට ගියාම හොයාගන්න බෑ. හරි වැරද්ද මොකද්ද කියලා හොයාගන්න බෑ. දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතේ. උන්වහන්සේගේ ජීවිතේ අවසානයට පත් උනේ සොරුන්ගෙන් බරපතල විදිහට හානි වෙලා. ඒ උන්වහන්සේ එක්තරා ආත්මික ද්වේෂින් අගතියට ගියා. කවුරු වෙනුවෙන්ද? ඔව්, තමන්ගේ බිරිඳගේ කීම අහලා පෞල් ජීවිතය ගෙනියන්න ඕන නිසා අම්මා උපියන්ව ඝාතනය කළා. දේශසාගතව. ඒ කියන්නේ දේශියාව මව්පියන්ට විරුද්ධව. ඉත කොච්චර පස්සෙන් ආවද? ඊළඟට ඒ ජීවිතේ මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තොත් අන්‍ය තීර්ථකයෝ අල්ලස් දුන්න හොරුන්ට දුන්න මේ මුගල්ලාන යන් නිසා තමයි මේ මිනිස්සු ඔක්කොම ඇදිලා ඉන්නේ. දිවි ලෝකෙ ගිහින් ඇවිල්ලා දිවි ලෝකෙ විස්තර කියනවා. පෙරේතයින්ගෙන් විස්තර අහලා ඒ විස්තර කියනවා. එතකොට මිනිස්සු අකුසල් ඔක්කොම ප්‍රහාණය කරගෙන පින්දහම් කරගෙන කුසල් වඩන්න ගන්නවා. මේකෙන් තමයි මේ ඇදිලා ඉන්නේ. මේ එතකොට මේ ඉරිදිබලෙ මියා මේක කරන්නේ. මියා වනසමු කිව්වා. ඉතින් තීර්ථකයෙකු අපි ඉදිරිපත් වුණොත් මේක හරි නෑ. එතකොට මේකට අපි නම ගෑවෙනවා. අපි මේක මිනිස්සුලම කරවම මිනිස්සුන්ට සල්ලි දීලා කියලා ඉන්නවනේ ඒ කාලේ මිනිස්සු. එතකොට ඒ මිනිස්සුන්ට දුන්නා, අල්ලස් දුන්නා උඹලගෙහි මරාපං කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කාලශිලා කියන පර්වතේ ගල්ලිනේ වැඩ හිටියා, කුටියේ වැඩ හිටියා. එනකොට හොරු වට කළා. උන්වහන්සේට තේරුණා මේ පිරිසක් වට කළා හානි කරන්න යන්නේ. උන්වහන්සේ ඉර්ධි බලෙන් වැඩියා. මේ හොරු ටික එකපාරට කඩාගෙන පැන්න දොර කඩාගෙන කවුරුත් නෑ ඇතුලේ. ආයේ බලන් හිටියා. ආයේ දෙවනි දවසෙත් අල්ල ගත්තා. දෙවනි දවසෙත් උන්වහන්සේ, පළවෙනි දවසේ යතුරු සිදුරින් උන්වහන්සේ වැඩි, දෙවනි දවසේ වහලේ උඩින් වැඩියා, තුන්වෙනි දවසේ උන්වහන්සේ කුටියේ දොර වහගෙන භාවනා කර කර හිටියා. තේරුණා කට්ටිය වට කළා කියලා. කොළුවර උන්වහන්සේ බැලුවා, මේ දැක්ක උන්වහන්සේගේ ජීවිතයේ ආයුෂය ඉවරයි, කර්මය විපාක දෙන්න සංසාරගත කර්මයක් දැන් ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ දොර ඇරලා ගින් වාඩි වුණා ඇතුලේ. හොරු ටික ඇතුලට පැන්න. පැනලා ඉතින් ගැහුවා. ගහනකටම උන්වහන්සේ අදිෂ්ඨාන කළා. භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න නැතු මම පිරුණම් පන්නේ කියලා. ඊට පස්සේ ඉතින් උන්වහන්සේ නොදොටම ගහලා ගහලා ඇට ඔක්කොම තලලා හොරු පිටත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ අර අදිෂ්ඨාන කළානේ උන්වහන්සේ තුල ඊරිදි පාද වැඩිලා තිබුණේ. ඉතින් උන්වහන්සේ තමන්ගේ ඊරිදි බලෙන් ආයේ මේ ශාරීරිය ප්‍රකෘතිමත් කරගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට වැඩියා. වැඩලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම දැන් පිරිනුවම් පාන්න යන්න කියලා. ඉතින් හරි සංවේගයි බුදුරජාන් වහන්සේ වදාලා අනේ පුතේ බණ ටිකක් කියන්න කිව්වා. ඒ නිසා මේ ඒ අවසාන මොහොතේ උන්වහන්සේ පිරිනම් පෑවේ. දේශසාගත කර්මය කොච්චර දුර ගමන් කරනවාද දැන් බලන්න. ඒ අන්‍ය තීර්ථකයන්ගේ මෙහෙයුමට අර පුද්ගලයන් කරපු ද්වේෂයෙන් අගතියට ගිහින් ඊළඟට මෝහයෙන් අගතියට ගිහින් ඒ කියන්නේ මේක විපාක ලැබෙන්නේ නෑ, මේ කර්මයේ කර්මඵලය පිළිබඳ අවබෝධි නෑ. ඉතින් ඒගොල්ලෝ අල්ලස් ගත්තා. අල්ලස් අරගෙන ගිහිල්ලා දැන් ඉතින් වැඩේ හරි තීර්ථකයෝ සතුටු වුණා. ඊට පස්සේ මොකද වුනේ, අර පිරිස ගිහිල්ලා මේ තැබෑරුමක බොන්න පටන් ගත්තා. බොන අතරේ මේගොල්ලන්ගේ කෝලහලයක් රණ්ඩුවක් ඇති වුණා. ඇතුණාට පස්සේ එක්කෙනෙක් කිව්වා දැන් රණ්ඩුව ඇතුළේ කෝලහල වුණා පස්සේ ද්වේෂ න්‍යාය අවිස්සෙන්නේ නේ. ද්වේෂය අවිස්සුණාට පස්සේ පාලනයක් නැන්නේ මොගලන් මේ තෙරුන්ට මේ දුන්නමගේ තමයි මම ඔබටත් වැඩේ දෙන්නේ කිව්වා. ඔන්න අහු වුණා. ඊට පස්සේ කිව්වා මම යයි ගැහුවේ උඹනේ ගැහුවේ කියලා ඔන්න කතන්දර යාකට ඔක්කොම එළියට ආවා. ඊට පස්සේ රාජපුරුෂයෝ මේ ආරගෙන ගැලේ සිපාසුවක් කියලා නෙමෙයි රජ වෙලා හිටිත් අජාසත්. ඊට පස්සේ මොකද වුනේ, හොයාගෙන ගියා ඉතින් මේ ඔක්කොම අල්ලගෙන ගියා. ඉතින් ගහනකට කිව්වා විස්තරේ. ඔන්න අනේ තීර්ථිකයට අහු වුණා. බෙරෙන්න හම්බුන්නේ නැහැ කාටවත්. ඊට පස්සේ සියලු දෙනාටම දන්වල් ලැබුණා. දැන් බලන්න මේ ද්වේෂී විසින් කොච්චර දුර මිනිස්යාව අරගෙන යනවාද. ඒකයි එතෙන්ට කියන්නේ පව් උපදින තැනක් ද්වේෂින් අගතියට යෑම. පව් උපදින තැන ඡන්දයෙන් අගතියට යෑම. පව් උපදින තැනක් ද්වේෂින් අගතියට යෑම. පව් උපදින තැනක් මෝහෙන් අගතියට යෑම. මෝහෙන් අගතියට ගියාම එයා මේ පිනක විපාක තියෙනවා, පවක විපාක තියෙනවා, ක්‍රියාවේ විපාක තියෙනවා, මේ අම්මා තාත්තා කියලා කෙනෙක් ඉන්නවා, ශ්‍රමණ බ්‍රාහ්මණ ඉන්නවා, මේ මොකවත් පිළිගන්නේ, මේ කිසි දෙයක් පිළිගන්නේ නැහැ. මෝහෙන් අගතියට ගියාම ඒ මෝහෙන් අගතිය දැන් මාන්නිටයිති මෝහයටනේ. මාන්‍යාවවත් පිළිගන්නේ නැන්නේ මොකවත්. එතකොට තමන් හරි, තමන් තමයි හරි දේ දන්නේ, තමන්ට තමයි තේරුනේ, තමන් තමයි නිවැරදි කියලා අර හරි දෙයට ගරහනවා. ඇත්ත දේ නැති කරනවා. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකෙන්ද? මෝහෙන් අගතියට යෑම. ඊළඟට භයෙන් අගතියට යනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේට මේ හොරුලවා ගැස්සෙවි යන්න තීර්ථකයෝ බයිනුත් අගතියට ගියා නේ. ඇයි අපට ලැබෙන ලාභ සත්කාර ඔක්කොම නැති වෙලා යයිද? අපට තියෙන පිළිගැනීම නැති වෙලා යයිද? අපට තියෙන සමාජ තත්ත්වයට හානි වෙයිද? බුදුරජාණන් වහන්සේට දැන් පිළිගැනීම ඇති වුණා, ශ්‍රාවකයන්ට පිළිගැනීම ඇති වුණා, ඉස්සර අපිටයි තැන තිබ්බේ. එතකොට මොකද්ද මේ හටගන්නේ? බය හටගන්නවා. අපි ඒ තැන නැති වෙලා යයි. අපිට ලැබෙන ලාභ සත්කාර නැති වෙලා යයි. අපිට ලැබෙන පිළිගැනීම නැති වෙලා යයි. බය හටගත්තු ගමන් දැන් ඔබ දන්නවනේ පසුගිය දවස්වල දොස්තරවරු මේ මැරෙවිනේ. දොස්තරවරුන්ම මැරෙවිනේ. දේශපාලකෝ දේශපාලකයන්ව මරවන්නේ. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ බයෙන්. මේ මට තියෙන තැන නැති වෙලා යනවා, මගේ පිළිගැනීම නැති වෙලා යනවා. එතකොට මේ බය හට ගැනීම තුළ අකුසල් පව රැස් කරන්න පරිසරයක් හැදෙනවා. එතකොට ඡන්දයෙන් පව රැස් කරන්න පරිසරය හැදෙනවා, ද්වේෂයෙන් පව රැස් කරන්න පරිසරය හැදෙනවා, මෝහෙන් පෞරස් කරන්න පරිසරය හැදෙනවා, බයෙන් පෞරස් කරන්න පරිසරය හැදෙනවා. එතකොට පෞරස් කරන්න පරිසරය හැදුනම මොකද වෙන්නේ? ආ පෞ රැස් කරනවා. පෞරස් කරනවා. දැන් මෝහය කියන්නේ දැන් සමහර අවස්ථාවල තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ කොච්චර නම් මේ මෝහෙට ආගම් හැටියට දේශනා කළානි සමහර ඒ කාලේ හිටපු ආගමික නායකයෝ ආගමික මත හැටියට දේශනා කළා. ගංගා නංගගේ මේ කෙළවරේ ඉඳලා එහා කෙළවරටම දාන දීගෙන ගියත් කිසි වැඩක් නැහැ කිව්වා. ගංගා නංගගේ මේ කෙළවරේ ඉඳලා එහා කෙළවරේ ඉඳලා මේ ක්‍රමේ මේ කෙළවරටම මිනිස්සු මරාගෙන ආවත් ඒකේ කිසිම බය වෙන්න දෙයක් නැහැ කිව්වා. මොනතරම් දානමාන දුන්නත් ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ කිව්වා. මේ මිනිස්සෙක් මැරෙනවා කියලා කියන්නේ ධාතු ගොඩකින් ද මිනිස්සෙකුට කඩුවකින් කපලා දෙකට කරනවා කියමු. ඒ වෙන්නේ ධාතු ගොඩක් ඇස්සෙන් ධාතු ගොඩක් ගියා කිව්වා. ඉතින් එහෙම ආගමික මත හැටියට කියාපු ලෝකයක් එදා තිබ්බා. ඊට පස්සේ කිව්වා මේ අසකරන නාසයේ දීවක අවව නැති වෙලා යනවා. ඊළඟට මේ පටිවිධාතු ටික් වෙනවා. ආපෝධාතු ටික් වෙනවා. තේජෝධාතු ටික් වෙනවා. වායුධාතු ටික් වෙනවා. විඥානේ හසිරෙනවා. ප්‍රශ්න ඉවරයි කිව්වා. ඉතින් ඒවත් පිළිගත්ත මිනිස්සු හිටියා. තව කොටසක් දැන් අපි ගත්තොත් ඔය ඉන්දියාවේ තියෙන ඔය ප්‍රධාන මේ භගවත් ගීත වගේ පොත්වල තියෙන්නේ. ඒකේ තියෙනවනේ මේ අර අර්ජුනට මේ විරුද්ධ කොටසක් හිටියා යුද්ධේ. ඉන්නකොට මෙයා කිව්වා මට බෑ මේකද මේ. එතකොට ක්‍රිෂ්ණ තමයි උපදෙස් දෙන්නේ. කිව්වා මට බෑ මරන්න. මෙතන මගේ ගුරුවරු ඉන්නවා. මගේ දෙමව්පියෝ ඉන්නවා. මගේ ඥාතීන් ඉන්නවා විරුද්ධ පැත්තේ මට විරුද්ධව. මේ කවුරුවත් මරන්න බෑ කිව්වා. එතකොට මෙයා කිව්වා නෑ. බය නැතුව මරන්න. මේ හැම එක්කිනාගේම ළඟ තියෙනවා ආත්මය කියලා එකක්. ඒක දෙවියන් මවලා තියෙන්නේ. ඒක මරන්න බෑ. ඒ නිසා මෙයාගේ ශරීරය මරණකට ආත්ම දිවි ළඟට එනවා. ඒ නිසා බය නැතුව මරපන් කිව්වා. එතකොට බලන්න අදත් මේ වගේ මත ලෝකේ තියෙනවා. එතකොට මේ ඔක්කොම මෝහෙන් අගතියට යෑම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපති පුත්‍රය ආර්ය ශ්‍රාවකයා නේව ඡන්දාගතින් ගච්ඡති කවදාවත් ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා කිව්වේ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගිය කෙනා. ධර්මයේ සරණ ගිය කෙනා. ශ්‍රාවක සංඝයා සරණ ගිය කෙනා කවදාවත් ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ. ද්වේෂයෙන් අගතියට යන්නේ නැහැ. මෝහයෙන් අගතියට යන්නේ නැහැ. භයෙන් අගතියට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අගතියට යන්නේ නැති නිසා ඒ අගතිගත කර්ණවලදී පෞරස් කිරීම කියන එක ආර්ය ශ්‍රාවකයා අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඡන්ද දෝස භය මෝහ යෝ ධම්මං අතිවත්තති නිහියති තස් යසෝ කාලපක්ඛේව ඡන්දිමා. යම් කිසි කෙනෙක් ඡන්ද දේශ භය මෝහ කියන මේ හතරින් යුක්ති ධර්මයේ නැති කරයිද ඒ කිනාට යම් කීර්තියක් ඇද්ද ඒක කරවල පක්ෂේ සඳ වගේ නැති වෙලා යනවා. ඡන්ද දෝස භය මෝහ යෝ ධම්මං නාති වත්තති ආපුරති තස්ස යසෝ සුක්ඛපක්ඛේව ඡන්දිමා. ඡන්ද දෝස භය මෝහ කියන සතරින් යුක්ති ධර්මයේ යට කරන්නේ නැද්ද යා? ඒ කිනාට කීර්තියක් පැතිරෙනවා මොකක් වගේද? ඔව් වැඩිගෙන යන සඳක් වගේ සුක්ලපක්ෂේ සඳ වගේ. එතකොට දැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සිංහාලක තරුණයාට කියපු කරුණු අට දැන් අපි කතා වුණා. මොනවද? පළවෙනි එක තමයි හතර කර්මක්ලේශ ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රහාණය. ඊළඟට හතර තැනකින් පෞරස් කිරීම කරන්නේ. ඒතර සතර කර්මක්ලේශ මොනවද? සතුන් මරන්න යන්නේ නැහැ. දැන් සතු මරණ යන්නේ නැහැ කියවම ඔබ දැන් පේනවා ඇති මේ ලෝකේ. දැන් අපි මේට අවුරුදු අපි 2008 වගේ තමයි කිව්වේ 2012 වෙද්දි ලෝකයට කරදරකාරී කාලයක් එනවා කියලා. දැන් ඒකට ලෝකෙ ඔක්කොම ලෑස්ති වෙගෙන එනවා කියලා දැන් ඔබට පේනවා ඇති. දැන් බරපතල අවියාවද වලින් ගහගන්න ලෝකෙ ටික ටික සූදානම් වෙනවා. දැන් දැක්ක රුසියාව ක්‍රූස් මිසයිල් යවලා සිරියාවට. ඉතින් අපි දන්නේ නැහැ කියන්නේ මේ යන රටාව ලෝකේ සූදානම් වෙනවා විශාල ආයුධ පරිහරණයකට. අපි වගේ අහිංසක රටවල් ධර්මයෙන් රැකුණොත් මිසක් වෙනනම් ආරක්ෂා වෙන්න විදියක් නැහැ. ඒ නිසා ඒ ප්‍රාණඝාතයේට ලෝකේ බයක් නැහැ. පොදු ලෝකයාගේ බයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් යුරෝපාකරයේ රටවල් වල ඔන්න මේ අපි ගත්තොත් හාවෝ ඉන්නවා හැමතැනම කැලෑවල. හාවෝ වැඩි වෙනවා. හා ජනගහනය. හාවෝ වැඩි වෙනවම ඔන්න බෝගවලට හානි වෙනවා. එතකොට මොකද කරන්නේ? වහ කන්න දෙනවා තැනින් තැන වහ තියෙනවා. තිබ්බට පස්සේ හාවෝ ඔක්කොම වහ කාලා මැරිලා අඩු වෙනවා හාවෝ. ඊට පස්සේ ඒක නවත්තනවා. ඒගොල්ලෝ ජනගහනය මොකද කළේ? පාලනය කළා. ඔන්න යුරෝපේ හටගන්නවා මුවන්ගේ ජනගහනය වැඩි වෙනවා. මුවන්ගේ ජනගහනය වැඩි වෙලා ඔන්න පාරේ වාහන යනකොට මුව වැඩිපුර පයින්නවා. එතකොට ඇක්සිඩන්ට් වැඩි. එතකොට ඒගොල්ලෝ තීරණ ගන්නවා දැන් මුවන්ගේ ජනගහනය වැඩි වෙලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මාධ්‍ය ලින් ඇනවුස් කරනවා දැන් හරි. දැන් ලයිසන් දෙනවා සත්තු මරන්න. ඒත් මිනිස්සු කොහොම කරන්නේ මොකද්ද? තුවක්කු අරගෙන ලයිසන් අරගෙන අර මුව මරනවා. ඔන්න දැන් මුව අඩු වෙනවා. ඊට පස්සේ කියනවා දැන් නවත්තන්න. මොකද්ද කළේ? ජනගහනය අඩු කළා. දැන් ලෝකේ කල්පනා කරනවා ඒ රටවල මිනිස්සු මිනිස් ජනගහනය වැඩි. දැන් ලොකුවට ඒගොල්ලෝ කතා වෙනවා. දැන් බිලියන 800ක් වුණා. දැන් ජනගහනය වැඩි. දැන් මේක වරුත්තු දෙන්නේ නැහැ. මේගොල්ලන් වතුර දූෂණය වෙනවා මිනිස්සු නිසා. වාතයේ දූෂණය වෙනවා. ආහාර ප්‍රමාණවත් පරිදි නැහැ. දැන් ඊට පස්සේ අනාගතයේ හඳුනා ගන්න බැරි රෝග පවා ලෝකේ පැතිරෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේ යුද්ධයේ මුවාවෙන් රසායනික අවි භාවිතය වෙන්න ඉඩ තියෙනවා. ඇයි ඒගොල්ලෝ බලාපොරොත්තු ඉන්නේ ජනගහනයේ පාලනයක්? මොකද ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අර සත්ත්ව විදියටමයි. එතකොට මේ ලෝකයේ ඒ වගේ හානියක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි ලෝකයේ තුල එහෙම පිළිගැනීමක් ඒ කාටවත් තුමනා කරන වටිනාකමක් ලැබෙන්නේ නැති නිසා. එතකොට මේ ලෝකේ තියෙන ධර්මයේ නිවේ. ඊළඟට සොරකම් කිරීම. දැන් මහා පරිමාණයෙන් ලෝකේ හොරකම් කරනවා. දැන් ඔය තෙල් නිදි අල්ලගන්නනේ ගොඩක් මේ කරන්නේ. සමහර ඔය අප්‍රිකානු රටවල් වලට එහෙම ඒ මිනිසුන්ට ඒඩ්ස් වගේම බෝවෙන් දරිනවා. එතකොට ඒ ජනගහනය නැතුණාට පස්සේ තෙල් නිදි, රත්තරන් නිදි, ඩයමන්ඩ් නිදි ඔක්කොම ඒගොල්ලන්ට අයිති වෙනවා. ඉතින් මහා පරිමාණයේ භයානක හොරකම් වෙනවා. එතකොට පොඩි මිනිස්යාගේ ඉඳන් ලොකු මිනිස්යා දක්වා හොරකම් වෙනවා. එතකොට මේ මොනවාද? කර්ම ක්ලේශ. එතකොට ලෝකේ බලවත් වෙන්නේ ධර්මයේද අධර්මයේද? අධර්මයේ. ඊළඟට වැරදිකාම සේවනයේ දරුණු විදියට ලෝකේ යනවා. ඒ හැමදේම ඒ ප්‍රශ්නේ ලෝකෙ එන්නේ වැඩි වෙනවා. ඒ වැඩි වෙන ආකාරයට පරිසරේ සකස් වෙනවා. ඊළඟට අසත්‍යයේ පැවසීම. හැමතැනම වැඩිපුර තියෙන්නේ අසත්‍යයට තැන දෙනවා, සත්‍යවල් වදිනවා. සත්‍ය වනාන්තරයට යනවා, අසත්‍ය ඉස්සරහට එනවා. එතකොට එහෙම වුණාම මේ ලෝකයේ තුල බලපවත්තන්නේ ධර්මය නොවේ අධර්මයයි. ඊළඟට සත්‍ය පවස ගන්න ඉඩකඩ නැතු යනවා. සත්‍ය කියන්න තියෙන අවස්ථාව නැති යනවා. අසත්‍යයට හැමතැනින්ම ඉඩ ලැබෙනවා. එතකොට අධර්මයේ පවතින ලෝකෙක ආර්ය ශ්‍රාවකයාට හැසිරෙන්න අමාරු වෙනවා. එතකොට ආර්ය ශ්‍රාවකයා බොහොම දුකසී වාසය කළ යුත්තේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර අගති හතරෙන් අත්මිදිලා වාසය කරනවා ආර්ය ශ්‍රාවකයා. දැන් අපිට පේන ලෝකෙ බැලුවාම වැඩිපුර යන්නේ කොයිද? අගතියටමයි. එතකොට ඒ කරුණ වටෙන් මිදිලා ඉන්නවා ආර්ය ශ්‍රාවකයා. ඊළඟට උන්වහන්සේ වදාළ භෝගානං අපායමුක. ඒ කියන්නේ තමන්ට ලැබි තේනන යම් කිසි සැප සම්පත් ඒ ඔක්කොම නැතිනාස්ති වෙන කටවල් කීයක්ද? හයක් තියෙනවා. තමන්ගේ දීපල වස්තු නැතිනාස්ති වෙන මොනවද? මුඛ කිව්වේ කට. දීපල වස්තු නැතිනාස්ති වෙන කටවල් හයක්. පළවෙනි එක තමයි සුරාමීරී මජ්ජපමා දඨානාන නානු යෝගෝ. මත්පැන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. සුරාවට ඇබ්බැහි වීම පළවෙනි කාරණේ. පළවෙනි කාරණේ තමයි තමන්ගේ දීපල වස්තු නැති වෙන පළවෙනි එක මොකද්ද? සුරාවට ඇබ්බැහි වීම. මත්පැන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. දැන් ඉස්සර තිබුණේ සාමාන්‍ය මේ බුදුරජාන් වහන්සේ කාලේ කියන්නේ මේ සුරා කියන්නේ ගොඩේ සුරානි. ඒකෙන් ලොකුට ලයිසන් අරගෙන මේ කරණීම නෙමෙයි. දැන් කාලේ මහාපරිමාණ ව්‍යාපාරනේ. ඔය අතරේ දැන් සමහර රටවල් ත්‍රස්තවාදී සංවිධාන ඊළඟට තවත් ඔය රාජ්‍ය විරෝධී ව්‍යාපාර මත්කුඩු භාවිතා කරලා මිනිස්සුන්ව පුදුම විදියට ඇබ්බැහි කරනවා. එතකොට යාගේ තියෙන වස්තුව සම්පූර්ණයෙන් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. ඒ ඔක්කොමයි තියෙන සුරාමීර මජ්ජපමාදත්තාන වල. එතකොට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයේ ජාතියක් විනාශ වෙන්න මේ හේතු වෙනවා. දැන් අපි අහලා තියෙනවා මතකද ඔබ ඉස්සර මේ චීන රාජ්‍ය නැති වෙනවා කියන අබින් කාලා. ඒකනේ ඔය චීනේ ආගමත් අබින් කියලා කිව්වේ. මොකද චීනේ හිටපු මේ අධිරාජවරුන්ට අබින් කවලා ඒව වැට්ටුවා. එතකොට මේ ඒ කාලේ තිබිච්ච මේ මත්ද්‍රව්‍යයක් තමයි ඔය අබින් කියලා කියන්නේ. එතකොට දැන් කාලේ ලෝකේ හරි මේ භයානකකම ගොඩාක් තේරුම් අරගෙන තියෙනවා ඔය මත්ද්‍රව්‍ය වල. ඊළඟට දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ බුදුරජාන් වහන්සේ කාලේ හොඳ ධනවත් පවුලක් හිටියේ මහදන සිටුවරයනේ. එතකොට මේ දෙමව්පියෝ දරුවන්ට ආදරය කරන රටාව හඳුනා නොගැනීමෙන් ඒ පවුල නම් අවුල් වුණේ. හොඳට සල්ලි තිබ්බා. දැන් හොඳට බලන්න හොයලා සල්ලි තියෙන පවුල් වල પરම්පරා දෙකකින් සල්ලි ඉවර වෙනවා. හොඳට බලන්න හොයලා. ඒකට හේතුව දෙමව්පියන්ගේ සම්පූර්ණ වැරද්ද. දරුවන්ට දුක පුරුදු කරන්නේ නැහැ. දුකසී දෙමව්පියෝ හම්බ කරනවා. දුකසී ධනවත් වෙනවා. ඒ දුක ළමයින්ට යන්නේ නැහැ. ඊට පස්සේ ළමයි දන්නේ නැහැ කොහොමද මේක හම්බ කළේ, කොහොමද දෙමව්පියෝ කැප වුණේ, කොහොමද මහන්සි වුණේ, මුකුත් දන්නේ නැහැ. ඒ වගේ තමයි අර බොහොම ධනවත් පිච පවුලක ඉතින් අම්මයි තාත්තයි කතා වුණා අපේ පුතාට කිසි ප්‍රශ්නයක් නැහැ මේ හම්බ කරපු දේවල් හොඳටම ඇති මෙයාට සතුටෙන් ඉන්න අපි හදමු ඉතින් අම්මයි තාත්තයි කතා වුණා මොකද්ද කරන්නේ සතුටෙන් ඉන්න මේ බුද්ධ කාලේ අපි මේ ළමයාට උගන්වමු කිව්වා බැලේ ඩාන්ස් ඉගෙනුවා ඩාන්ස් දැන් අර මේ ඊට පස්සේ ওই සංගීත මියුසික් ගෲප් එකක් හදලා දෙමු කිව්වා මේ ළමයාට සතුටින් ඉන්න. මියුසික් ගෲප් එකක් හදලා දුන්නා. ඩාන්ස් ඉගෙනුවා. දැන් මේ කොල්ලා මොකද කරන්නේ? සින්දු කී කී ඩාන්ස්ල දා ඉන්නවා. ඊට පස්සේ දැන් සල්ලි තියෙන අපිට ඕන තරම් මේ ළමයා මෙහෙම හිටපුදින් කිව්වා. ඊට පස්සේ දෙමව්පිය කතා වුණා. අපි තවත් සල්ලි තියෙන පවුලකින් ළමෙක් බඳලා දෙමු කියලා බලද්දි තවත් ඒ වගේම හොඳ කෝටිපති පවුලක් එනවා ඒ ළමයට උගන්ලා තියෙන්නේ මියුසික් ඇන් ඩාන්ස් ගෑන් ළමයට ඉතින් හොඳට ගැලපුණා බන්දලා දුන්නා එතකොට ළමයාගේ පැත්තෙන් පිරිමි ළමයාගේ පැත්තෙන් කෝටි 80ක් තියෙනවා ගෑන් ළමගේ පැත්තෙන් කෝටි 80ක් තියෙනවා එතකොට බන්දලා දුන්නා දැන් දීලා පුතාටක පුතේ ඉතින් යම් කිසි ප්‍රමාණයකට තැනක් තියෙන ඕන නිසා ආණ්ඩුවේ රස්සාවක් කරපං කියලා. ඊට පස්සේ ඔව් කොසල් රජු රෝගාවේ රාජසේවියේ පුංචි රස්සාවක් මෙයා කළා. දැන් මේගොල්ලෝ කකා බිබී ඕන විනෝදෙන් ඉන්නවා. මේක ඉව වැටුණා බේබද්දු කණ්ඩායමකට. ඉවටල කිව්වා අපි මේ මිනිස්සයව කොහොම හරි මේකට පොළඹව ගම්ම කිව්වා. දැන් මෙයා යනවා රාජසේවයට ආශ්‍රය පිට යනවා. යනකට මේ සුරාව බිබි බැදුම් කකා මිනිස්සු ටිකක් කතා වෙනවා මෙහෙමත් රසයක් සුමිහිරි පානේ කියලා. එතකොට අරය ආශ්‍රය පිට නැවතු මුන්ට කොහොමද මේ මෙච්චර රස පානයක් ලැබෙන්නේ මමනේ සිටුවරයා මමනේ බොන්නේ කියලා ඇහුවා මේ මරිල්ලා මේ අනේ සිටුතුමනි මේක චූට බීල බලන්න ඔබ වහන්සේ කිව්වා. බිව්වාම මියාට නිකන් මත් වෙලා ගියා. ඊට පස්සේ බැස්සා. බැලුණේ දා බිව්වා දවට්ටේ ගියේ නැහැ. ඔන්න ඉදා අපු හැරිලා ගියා. ටික ටික ඔන්න යාළු වුණා. මේ සුරා කල්ලිය. ඊට පස්සේ දැන් මේගොල්ලොත් දැන් විනෝදයට කරේ මොකද්ද? සින්දු කියපු එක නටපු එකනේ. මේකට එකතු වුණා. අර ඒ නෝනත් ගැලපෙනවා මේකට. මහත්යත් ගැලපෙනවා ටික කාලයක් ඊට පස්සේ කිව්වා දැන් මේගොල්ලෝ කතා වෙනවා මේ අර සුරාකල්ලි අර සිරිතුමාට කියනවා සර් ඊළඟ පාටියේදී අපි අර රටේ ඉන්න රූප රජිනී ගේමු නැටුම් වලට වීදම කොච්චරද වීදම මෙච්චර කමක් නැහැ සුළු දෙයක් ගේමු කියනවා orang dengan ini rata, apa itu jangan pada yang rupa rajin ikkang geno. Itu dia ada peribar sena atau ukuran, wira. Buga nang apa yang muka balan ni hari ni mesti ini hita ganteng. Demamu yang dukasi hamba kelad. Yamak dukasi ini samaan sim daru wenu yang kela, ekatu kelad. Mee daru area moye katwagi katak. Mee kum wastu gahagan yang lain ke. Ia terpaksa yang guna netua minum itu na ilang par ilang rupa rezeki ni gain. Boleh musuluk alia lagi. Court yasu itu orang. Ia terpaksa kira dengan itu kote nona kira bayi ni panih dengan apa yang kita ini. Apa dia kedering ham berjaga. Terus ada ekat. Orang ni bilang guna. Ia terpaksa itu runa gay maligawa itu mana. Orang ni kebika. Orang kahalai lagi ya, dengan tikar-tikar mian bidang kerakar, bidang kerakar, ya no. Dengan mereka adi-adi, himing-himing, mereka langgi waisat, waisat ya no. Dengan tibit di epolukku mieruna bisnes ne, wiyapar ne, pudahan tamangi tibit di mau piu hamba kerupi dekatan di epolat ne, tamangin ne, maligawat ne, orang kuli get besa, dengan kuli gider ke jiwat tenari, kia kerihu agan pilih belak. Tiada pun, ikatnya, part bersama, yaluutnya. Kau rut, adunannya lagi, ya no. Ia lepas ini golol pol katu dika karangan hingga mana, ya no. Budu rejanan wahsid dekka. Dan guna wahsid aspana pita main siddhivic dewa. Budu rejanan wahsid beda sitiddi. Rahatan wahsid la, oye pari, wadiddi, sama yara golol parti teda minasa kali salli. Dhanipu da deep ginik nemi. Eh, nanggi kalit, mi loki subahwe, ini mi am kisi ik loki anar am kisi rata awakat aji tini. Ite pasi budrajan mahansi tesina wa pala ora, ananda amdrego bahagi tu nansi, ay har balan ananda ardin nakir. Mi dina tarun kali mahanuna nang, pirimikina anaga mino kantamus sakdaaga mino kir. Madhima si pewedu nana, pirimikina sakdaaga mino kantamus uwangiuna. Mi vidhi ite Mee, ini gol mahaluai seuna anang, kanta usuangan, firimikina sakit agam mina kewa. Demukut nejo. Ekian ini gol langgi, jiwit itu le, budraja anwasi itu beragan ne puluang tatrak, tibilane. Ekian ni, itu kot apa deh kak, pendili, manusia kupeting geno yam kisi wasana wak. Ekian ini wasana itu le yam kisi adiak muka diunwa klabande, ya ata urumyak. Tiada nama. Habis yang agak kriya awing ini urume, binasa bina. Dalam budrajan masih desa negara ni, ada metat tiada diunukaran ni tiupun ahiter. Tarunakali, pewedu nana. Ada kanta tarunakali pewedu nana metat tiada ni tiupba. Itu tu, koi wa, koi tiupicu guni, ignati bilane. Itu tu, apa tu pihena manusia yang tulah tiada nana jam kesi wati nakan, meva me, papa mitre angi asring. Binasa villa ya na. Itu pas saya ikutan agandeh, beh. Kalau ku sokan, tak kira gulang kehidupan itu, udah uni. Muka demi boga nang apa ya muka. Matpem madrabe pahamicci nisa. Adarat tewagi hambakaran itu kocerna mevipat, siddhu vinamade. Ilang itu, vikal visika acharya nanu yogo. Matem madrabe ikam apaan mukyak? Ilang ikan? Oh, nusudusu khalay pahari ayidim. Nusudusu khalay nugalepen vela awal bela pahari ayidim. Tamangi sampat vinasa winde heitu akkena. Ilang itu usav vishesa sambasana swasya yama tamangi sampat vinasa winde heitu ak. Tu nai, ilang itu suudu itu behiwim, sampati nasa winde, heituak. Ilang itu pavitu miturang esur, sampati nasa winde heituak. Hai minyak, tham melikama, sampati nasa winde, heituak. Ti budura jana nuhansi penna dina suramiri mihaniya. Sandhittika dhananjani. Sandhittika dhananjani kya ne as panapita dhani neti viyay. ඇස් පනා පිට දනේ නැති වී යයි. කලහ පවඩණි නැති අර්බුද කලකෝලහල හටගනි. හොඳට බලන්න ඔය මගුල් ගවල් වල හොඳට ඉන්න මිනිස්සු බීපු ගම රණ්ඩුවක් එනවනේ. හොඳට බලන්න ඉතලා සිංහල අවුරුදු කාලෙට නත්තල් කාලෙට හරියට හානි ආරවුල් අනතුරු ඊළඟට විශාල විනාශ සිද්ධ වෙනවා නේ. රෝගාණං ආයතනං රෝග හටගන්න ප්‍රධාන හේතුවක් වෙනවා. අකිත්ති සංජනනි එයා කෙරෙහි නරක නමක් පැතිරෙනවා. ඊළඟට තියෙන කෝපීන නිදංශනි එයා දන්නේ නැහැ විලිවහ ගන්න තියෙන තැන්වත් බිව්වට පස්සේ. බලන්න මේ කාලේ ලක්ෂණේ අදත් බීපු කෙනාට තියෙනවනේ. මේ ධර්මය කොච්චර සුන්දරදනේ. ඇයි ඒ කාලේ මිනිස්සු බීල වැටෙනකට ඇඳුන්නේ නැහැ. අදත් එහෙමයි. ලැජ්ජාබය වසා ගන්න තියෙන විලි වසා ගැනීම නැති වී යයි. ප්‍රඥාව දුර්වල වේ. මේක තමයි කියනවා සුරාමීරියේ තියෙන ආදීනව. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි ආදීනවය. දැන් ආර්ය ශ්‍රාවකයා මේකට අහුවෙන්නේ නැහැ. ඊළඟට නුසුදුසු කාලයට නුගැලපෙන වෙලාවට පාරිතොටේ යෙවීම අනතුරක් කියනවා. දමන බුද්ධ කාලේ මේක ඒ කාලේ ලයිට් නෑ, වාහන නෑ. ඉතින් මීට වඩා මිනිස්සු 6-7 වෙනකට ගෙවල් වලට ගිහලා දොරල් වහගෙන තමයි වාසය කරන්නේ. දැන් මේ කාලේ ලයිට් තියෙනවා. දැන් ඉතින් දිවා දවල් රාත්‍රී හොයාගන්න බෑනේ. දැන් බොහෝ රටවල් වල දවල් රාත්‍රී හොයාගන්න බෑ. දැන් බටහිර රටවල නම් රාත්‍රී මිනිස්සු යවිදින්නේ නෑ. ඉන්දියාවේ නම් දවල් රෑ හොයාගන්න බෑ. දැන් දිල්ලිය වගේ නම් එළි වෙනකම් බස් යනවා. එළි වෙනකම් මිනිස්සු ඇවිදිනවා. ඉතින් පැය 24ම එකම විදියක්. මිනිස්සුන්ගේ අඩුවක් නෑ, යාන වාහන අඩුවක් නෑ, හෝටල් වල අඩුවක් නෑ. පැය 24ම එකම විදියක්. එතකොට මේ ලෝකෙ වෙනස් වෙලා දැන්. ඉතින් මේ වගේ වුණාම අවේලාවේ ගමන් බිමන් යෑම මේ කියන්නේ. අවේලාවේ ගමන් බිමන් යෑමෙන් මේක තියෙනවා හරි ලස්සනට විස්තර කළා. පළවෙනි එක තමයි තමන්ට ආරක්ෂාව නැතුව යයි. අවේලාවේ ගමන් බිමන් යෑමෙන් තමන්ට ආරක්ෂාව නැතුව යයි. ඒ කියන්නේ තමන් එක්කෝ රහතුරන්ට එක්කෝ නුසුදුසු පුද්ගලයන්ට අහු වෙනවා. තමන්ට ආරක්ෂාව නැතුව යයි. තමන්ගේ අඹදරුවන්ට ආරක්ෂාව නැතුව යයි. ඊළඟට තමා සතු වටිනා යමක් ඇද්ද සාපතේය කියලා කියන්නේ තමන් අරගෙන යන වටිනා දේවල්. අපි ගත්තොත් මාලවලු සල්ලි මොනහරි තියෙනවා නම් තමන් ළඟ මේවට ආරක්ෂාව නැතුව යයි. ඊළඟට අනුන්ගේ සටේ සිදුවෙන සමාජ විරෝධී වැඩවලට සැකයට භාජනය වෙයි. ඔන්න අවේලාවේ ගමන් බිමන් යෑමයි. සමාජ විරෝධී වැඩ වලදී තමාවද සැකයට භාජනය වෙයි. ඊළඟට තමන් නොකල දෙයට චෝදනා ලබයි. නොකල දෙයට චෝදනා ලබයි බොහෝ කරදර විපත් වලට මුල. ඔන්නේ කරුණ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අවේලාවේ ඇවිදීම. අවේලාවේ ඇවිදීම බලන්න හරි පුදුමයි නේ. මේ උන්වහන්සේගේ මේ මිනිසුන්ට යහපත පිණිස උන්වහන්සේ මේ දකින විදිය. ඊළඟට දේශනා කරනවා මේ ප්‍රිය සම්භාෂණ වලට අධික ලෙස ඇබ්බැහි වීම. එයා ඔන්න හොයනවා නැටුම් කොහෙද, ඔව් සංගීතී කොහෙද, ඔව් ඊළඟට ගායනී කොහෙද, ඊළඟට මේ ඔව් එක එක තියෙනුනේ ඔය රාත්‍රී කාලේ තියෙන උත්සවාදී මේවා හොය හොය යෑම එයාගේ ජීවිතේට අපාය මුඛයක් කියනවා. ඒ කියන්නේ තමන්ගේ හරි හම්බ කරපු දේවල් ඔක්කොම ඒකට වියදම් වෙලා යනවා. ඊළඟට සූදුව ධනය විනාශ වෙන මුඛයක් කියනවා. සූදුව වුණා මොකද වෙන්නේ? යම් කිසි කෙනෙක් දින්නොත් පරිදිච්ච අය ඔක්කොම අරයට ඔව් වෛර කරනවා. ජයං වේරම් පසවති. ඔව් ජය ලැබූ කෙනා කෙරෙහි වෛරය උපදිනවා. දැන් අපි දන්න ඔබට මතකද පසුගිය දවස්වල එක්තරා පෞද්ගලික බැංකු කරුවෙක් නේ. එයා හම්බ කරපු දේවල් අර මිනිස්සුන්ගෙන් ගත්ත මේවා කළා එයා වැඩිපුර ආදායමක් උපද්දවන්න හිතාගෙන මොකද කළේ කැසිනෝ ගියා නේ ඒතර කැසිනෝ ආйти වෙන්නේ සෝදුවට ආйти සමාජ විරෝධී දෙයකට ආйти භෝගානං අපායමක භෝග සම්පත් ඔක්කොම විනාශයට යන මුඛයකටයි කැසිනෝ ආйти එතකොට මේකට මෙයා ගියා මෙයා හිතුවා මෙයා කෝටියක් ගැහුවොත් කෝටි ටිකක් ඒයි කියලා නමුත් මෙයා අන්තිමටම එයාගේ ජීවිත කතාව බලද්දී එයා විඳපු සැපක් නෑ බයෙන් තැති ගැනීමෙන් පීඩාවෙන් පාසය කළ මිසක් එයාගේ ළඟපාත අහලකවත් සතුට කියන එක තිබිලා නෑ එතකොට බලන්න මේ සතුට හොයන්න ගිහින් සමාජ තත්ත්වය හොයන්න ගිහින් පිළිගැනීම හොයන්න ගිහිල්ලා අධිපති බව හොයන්න ගිහිල්ලා අධාර්මික ක්‍රමවලට ගිහින් විනාශයට පත් වෙන හැටි එක කැසිනෝ මේ එකක් ඉස්සර මම දැක්ක තිබුණා ඒක පුවත්පතක ඒ කාන්තාවන් ඒ කාන්තාව ඔක්කොම වීදම් කළා කළා කැසිනෝ ගහලා අන්තිමට ගේත්තු ගස් තියලා ගේස් සින්න විලා අන්තිමට ඒක ඉස්සර ආවිලා දන ගහගෙන අඬලා තියෙනවා සාප කළා තියෙනවා මේක තමයි මේ සූදුව තමයි මගේ මුළු ජීවිතේම විනාශ කළේ කියලා අඬලා ගියා ඇත්තම සූදුව නෙමෙයි විනාශ කළේ තමාමයි එතකොට තමන් ගියේ නැත්තම් ඒක වෙන්නේ නෑනේ බාහිර ලෝකෙට බැනල වැඩක් නෑ මොකද දැන් බුද්ධ කාලෙත් එහෙම තිබ්බා දැන් බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට කියලා නැත්තම් බිම්බිසාර රජුරවන්ට කියලා සූදු තහනම් කරේවේ නෑ මිනිස්සුම දැනුවත් කරේවනේ මේකෙන් විනාශ වෙනවා කියලා එතකොට උන්වහන්සේ ඒ වගේ මේ දැනුවත් කළ විනාශ වෙන විදිය කියනවා මොකද්ද මේ දින්නහම අනිත් එක්කනට වෛරය උපදින දැන් එක කාලයක් තියෙනවා දැනටත් තියෙනවා දසහිරා කියන කාලය තුල මිනිස්සු හරියට මේ හොලිවල්ට මිනිස්සු හරියට සූදු පුදුම විදිහට සූදුව තියෙනවා මේ සූදුවේදී පුදු මිනිස්සුන්ගේ දීපල වස්තු විනාශ වෙනවා දවස් ගණන් මේ මිනිස්සු සූදු කෙලිනවා අදටත් ඉන්දියාවේ ඊට පස්සේ කවුරු දිනල යනවා කියන් සල්ලි ටික ඔක්කොම අරගෙන මගරක ඇඳලා එයාට ගහලා සල්ලි ටික ගන්නවා ඒ වගේ දේවල් හරියට තියෙනවා එතකොට ජයං වීරම් පසවති දායගත් කෙනාට වෛරය උපදී අනිත් අයට වෛරය උපදිනවා ඊළඟට පරාජිත වෙච්ච කෙනා පෙරදුණු කෙනා ඒ තමන්ගේ පරාජය ගැන හිත හිතා ශෝක වෙවි ඉන්නවා සම්දිත්තිකා ධනජානි ඇස් ඉදිරි පිටම ධනෙ හානි වෙනවා සභාගතස්ස වචන නරූහති පිරිස මැද්දට ගිහලා එයා කියන දේ අනිත් අය පිළිගන්නේ මිත්තා මච්චානම් පරිභූතෝ හොති. ඒ කියන්නේ ඔහුව යාළුවෝ ගණන් ගන්නෑ. සූදු තැබ්බහිවිච්ච කෙනෙක්ව. ආවාහ විවාහකානම් අපච්චිතෝ හොති. කසාදයකට දෙමව්පියෝ කතාබස් කරද්දී කොල්ලුවා සූදු තැබ්බහි වෙලා කියලා දැනගත්තු ගමන් අනිත් අය කියනවා අපිට මෙහෙ දෙන්න ගෑන් ළමයි නෑ කියනවා. කසාදවලට හරියන්නේ නෑ කියනවා. ඉතින් මේ බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ වෙච්ච දේවල් නේ හරිම ලස්සනට කියනවා අක්කදුත් ඔයම් පුරිස පුද්ගල නාලන් ධාර බරණය මේ පුද්ගලයා සූදුවෙක් සූදුවන්තයෙක් මේ පුද්ගලයා මෙයා කොහේද පවුල් නඩත්තු කරන්නේ කියලා මිනිස්සු එලෝ ගන්නවා කියනවා කටයුතු කරන්න යෝජනාවල් කතා කරගෙන යනකොට එතකොට බලන්න මේ ඔක්කොම සූදුවේ විපාක ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපති පුත්‍රය දැන් ඔන්න ඉස්සලා දැන් කරුණ කීද සුරාමේරය කිව්වා ඔව් අවේලාවේ පාර තුටේ ඇවිද යෑම ඔව් උත්සව ප්‍රීති සම්භාෂණ සොයසොයා යෑම සෝදුවට ඇබ්බැහිවීම පාප මිත්‍රයන්ගේ ආශ්‍රය ඇයි සෝදුවට ඇබ්බැහි වෙලා යමෙක් ඉන්නවාද සුරාවට ඇබ්බැහි වෙලා යමෙක් ඉන්නවාද ස්ත්‍රී ලෝලිත්වයට ඇබ්බැහි වෙලා යමෙක් ඉන්නවාද බොරුවට වංචාවට ඇබ්බැහි වෙලා යමෙක් ඉන්නවාද සැහැසි දේවල් වලට යමෙක් ඉන්නවාද ඒගොල්ලන්ව තමන්ගේ යාළුව බවට පත් කරගත්තොත් ආන් ඒක කියන පාපමිත්‍ර සේවනේ ඒක කියනවා ඒ කියන්නේ දැන් සුරාවට සූදුවට ස්ත්‍රීන්ට ඇබ්බැහි වෙලා එන බොරුවට වංචාවට ඔව් සාහසික වැඩවලට ඇබ්බැහිලා ඉන්නවාද ඒ පුද්ගලයා පාප මිත්‍රයන්ගෙන් යුක්තයි කියනවා. ඒ කියන්නේ ඒ වගේ පිරිසක් නම් එයාගේ යාළුවෝ එයාට යහපතක් වෙයිද? එයාට යහපතක් වෙන්නේ නැහැ. යාට වෙන්නේම අනතුරක් අයහපතක් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ධර්මයේ ගැන කතා කරද්දී ධම්මපදයේ තියෙනවනේ නෝචී ලබේත නිපකං සහාය සද්දින් චරං සාදු විහාරි ධීරං රාජාව රට්ටං විජිතං පහාය ඒකෝ චරී මාතංග රඤ්ඤේව නාගෝ තමන්ට සහායයට ලැබෙනවා නම් යම්කිසි ධාර්මික කෙනෙක් යාව ආශ්‍රය කරන්න. නමුත් එහෙම කෙනෙක් ලැබෙන්නේ නැත්තම් තමන්ට සහායයට තමන්ගේ වගේ ගුණධර්ම වලින් සමාන කෙනෙක් එක්ක තමන්ට වඩා ගුණධර්ම වයන්ගෙන් ඉහළ කෙනෙක් තමන්ට ආශ්‍රයයට ලැබෙන්නේ නැත්තම් ඒකව චරේ රාජාව රට්ටං උජිතං පහය දිනපු රට අත්තරෙන රජෙක් වගේ වනාන්තරයේ රැළින් පැනලාපු තනි හස්තියෙක් වගේ තනියම ඉන්න කෙනෙක් එක්ක ලැබෙන්න ඕනේ තමන් වගේ සමාන ගුණධර්ම තියෙන කෙනෙක් එක්ක ලැබෙන්න ඕනේ තමන්ට වඩා තමන්ට උපදෙස් ගන්න පුළුවන් ආදර්ශ ගන්න පුළුවන් වටිනා චරිතයක් එහෙම කෙනෙක් තමන් ළඟ නැත්තම් තනියම ඉන්න කෙනෙක් ඊළඟ එක දැන් කරුණු පහක් කිව්වා කම්මැලිකම කම්මැලි වුණහම මොකද වෙන්නේ? ඔව් අද හරි සීතයි. අති සීතන්ති කම්මන්න කරෝති. හරි සීතයි කියලා වැඩ කරන්නේ. අද අපි ඇත්තින්ම ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ අතේපයි හයියෙන්ද මැෂින් වලට පින් සිද්ධ වෙන්නද? මිනිස්සුන්ගේ අතේපයි හයියෙන් ජීවත් වෙනු කියන්න නෙවෙයි. ওই මැෂින් ඔක්කොම කැඩුනොත් මේ බිලියන 700ට පුළුවන් විදිහට යැපෙන්න බෑ. අද අපි ජීවත් වෙන්නේ මැෂින් නිසා ඒ කාර්මික විප්ලවය නිසායි මේ මැෂින් වලින් හැදෙන දේවල් නිසායි අද අපි ඉන්නේ මේ මේ යන්තම් මොන හරි කාල බීලා ওই මැෂින් නැත්තම් මේ ප්‍රශ්නේ කොච්චර අපිට බලපාන අද ඉතින් මේක බලපාන්නේ නැහැ ඇත්තට නේ දැන් සීතලයි ගයි ගියා බටන් එකේ බුව හරි අති සීතන්ති කම්මන්න කර සීතල වැඩි කියලා වැඩ කරන්නේ නැහැ අති උන්නන්ති කම්මන්න කරුටි අප්පා රස්නේ කියලා වැඩ කරන්නේ නැහැ අති සායන්ති කම්මන්න කරුටි හරි බඩගිනී කියලා වැඩ කරන්නේ නැහැ අති පාතෝති කම්මන්න කරුටි ඔව් බඩ පිරෙල වැඩි කියලා කාපු ගමන් දැන් අමාරුයි කියලා වැඩ කරන්නේ නැහැ ඊළඟට අති ජාතෝති කම්මන්න කරුන්ති ඊළඟට වැඩ කරන්නේ අද වේලාසන වේලාසන වැඩි කියලා ඊළඟට හවස් වුණා වැඩි කියලා වැඩ කරන්නේ නැහැ. දැන් මේ විදියට මේ වැඩ අතපසු කිරීම තමන්ගේ වැඩ කටයුතු අතපසු කිරීමට කියනවා කම්මැලිකම. දැන් සාමාන්‍යයෙන් ওই ළමයි අපි ගත්තොත් ඉගෙන ගන්න කාලේනේ ගොඩක් ළමයි වීරිය ගන්නනේ. ඊට පස්සේ වීරිය නැහැනේ. දැන් ඉස්සර දෙමාපියෝ වහන්සේදී කතා කර අපිට උනත් මතකයි අපේ කාලේ අපි පොත්පත් බලන්න පාඩම් කරන් හරියට මහන්සියක් ගන්නවා ඊට පස්සේ විභාග ලිව ඉවරේ මහන්සිය ඒ උත්සාහය ඒ වීරිය එතනම අතාරිනවා රස්සාව කරන්න පෙළඹුණාට පස්සේ ඒ අච්චර කැපවීමක් නැහැ එහෙමයි ඒක තියෙන්නේ ඒ නිසා මේ ඉස්සරහට එන්නේ මිනිස්සු මැෂින් වලට ඇබ්බැහි වෙලා මැෂින් වලින් ජීවත් වෙන්නේ ඒ නිසා මිනිසුන්ගේ අලසකම තදේට තේරෙන්නේ දැනට තදේට තේරෙන්නේ නැහැ. බැරි වෙලාවක් ලෝක යුද්ධයක්වත් ඇවිල්ලා මේක නැති වෙලා තෙල් නැති වුණොත් දැන් අපි ගත්ත දැන් ලොකු ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් තියෙනවන්නේ දැන් මෙහි හැදෙන හාල් වෙන පැත්තකට ගෙනියනවා. මේ හැදෙන වෙලෝලු වෙන පැත්තකට ගෙනියනවා. ඒ වෙන පැත්තක හැදෙනදී අනිත් පැත්තට ගෙනියනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් වලින් නෙනේ. මේ ට්‍රාන්ස්පෝර්ට් නැතුව ගියොත් ඒ කරත්තත් නැහැ. හරකුත් නැහැ. සයිකල් වලින් තමයි ගෙනියන්න තියෙන්නේ. බොහොම පොඩ්ඩක් එතකොට පටවගෙන යන්න තියෙන්නේ. එතකොට බලන්න මේ මිනිස්සු කොච්චරනම් හිතාගන්න බැරි තරම් අසරණ තත්ත්වයකට පත් වෙයි මේ මේ මැෂින් වලින් වැඩ කරන ක්‍රමේ නැති වෙච්ච දවසට. දැන් ඉන්දියාව වගේ රටවල් වලට හිතාගන්න බෑ. මං හිතන්නේ දැන් අපි දැන් කේරළේ තමයි කේරළේ ආන්ද්‍රාවල තමයි කෙහෙල් හැදෙන්නේ. මහාරාෂ්ට්‍ර. එතකොට මේ කෙහෙල් කෝච්චිවල පුරවල කෝච්චිය කිලෝමීටර් කතර දිගයි. සම්පූර්ණ කෙහෙල් කම්ම පුරවනවා එක කෝච්චිවල. පුරවල ඕන්න ගෙනිනවා උතුරට. ඕන් ගෙනිනවා කල්කටාවට. ඕන් ගෙනිනවා මේ පැට්නා වලට. ඒක සම්පූර්ණ කෙහෙකම් කෝච්චිය යන්නේ. දැන් එතකොට මේක නැවතුනොත් මේ ක්‍රමේ ඒ පළාත්වල හැදෙන්නේ නැන්නේ මොකොත් බොහෝම දුකසේ යන්තම් කියන්නේ යන්තම් බඩේ ගෑවෙන්න තමයි මොනහරි කාල ජීවත් වෙන්නේ මොනහරි ලොකු හානියක් වුණොත් හිතා ගන්න බෑ මොනවා වේද කියලා ඒ නිසා මේ පහසුකම් වලින් තමයි අද මේවා වැහිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ කලී මුකුත් නැනේ එතකොට ඒ කාලේ තිබුණේ අතීපය ඒකනේ හැමතිස්සෙම උන්වහන්සේ විස්තර කරන්නේ ධාර්මික ජීවිතය ගැන කියද්දි විස්තර කරන්න කොහොමද බහා බල පරිචිතයේය ඔව් සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි මේ වීරියෙන් යුක්තව දහඩිය මුගුරු වගුරෝලා බාහුබලයේ යොදවලා බාහුබලයේ කියන්නේ දෑති දිපයි බලයේ යොදවලා දහඩිය වගුරෝලා ධාර්මිකව හම්බ කිරීම කියලා ඇයි ඒ කාලේ ඔක්කොම උදැල්ලින්ම කරන්න ඉපැයි ඊළඟට දැන් අපිට පේනෝ අය මේ තේර ගාථාවලේ තේරි ගාථාවල එහෙම මේ වී ඒගොල්ලෝ හරි පුදුම දැන් අපි වී ඉස්සර කමත්වල වී සුද්ධකලේ කොහොමද ගොයන් සුද්ධකලේ හරකුම් දෙන්නේ නේද හරකුම් දෙන්නේ බැත මැඩි ඒකට කියන්නේ බැත මඩිනවා කියලානේ ඒ බැත මඩින්නේ ඉස්සර හරකුම් ඊට පස්සේ තමයි ට්‍රැක්ටර් ආවේ නේ දැන් ට්‍රැක්ටරත් නැහැ නේ දැන් සුනාමි දැන් කෙලීම දානවා මේ කුඹුරට මැෂින් එක දානවා හරි ඒකේ මැෂින් එකේ කටට මල් අල්ලනවා වී එකේ ඉන්නවා ඒක බලන්න කොච්චර වෙනසක් වෙලාද නේ මම දැකලා තියෙන ඉන්දියාවේ නිකන් මේ ලෑලි මේෂක මිනිස්සු එකතු වෙලා මේ අත්වලින් වී මිටි අල්ලගෙන අර ලෑල්ලට ගහනවා ගහලා ගහලා අත් ඒක තනි ක්‍රම කරන්නේ මොකෙන්ද අත් දෙකේ බලෙන් ඊළඟට මතකද තේර ගාතාවල තියෙනවා අතීපය හයිය තියෙනවා නම් හම්බ කරන්න බැරි මොකද කියලා. පිරිමියයි වී කොටලා තමයි හම්බ කරලා තියෙන්නේ. පිරිමේ රසාවට කරලා තියෙන මෝල්ගහයි වැඩ. එතකොට ඒ නිසා මේ ඒ කාලේ මිනිස්සු එතකොට සම්පූර්ණ ජීවත් වෙලා තියෙන මොකෙන්ද? දෑතේ දෙපයි වීරියෙන් හයියෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වීරියේ උත්සාහය නැත්තම් මුකුත් කරන්න බෑ කියනවා. දැන් ඔය යුරෝපීය රටවල නම් දැන් ඔය ලොකු ගොවි පොළවල් තියෙනවා සේවකයෝ නැහැ. එතකොට ඒ ඔක්කොම කරන්නේ මොකෙන්ද? මැෂින් වලින් කරන පවුලේ පිරිස විතරයි ඉන්නේ. විශාල අක්කර 500 වගේ ගොවි පොළවල් තියෙනවා ඔක්කොම හදාගෙන යාම ජට්‍රේ ගෙනියනවා. යාම හානවා. යාම මේ විහාගෙන යනවා මේ තනියම කරගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ මැෂින් හදාගෙන ඉන්නවා. ඉතින් ඊයේ රටාව කැඩුනොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ මෙන්න මේ කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළා හම්බ කරපු දේවල් විනාශ වෙන්න මේව හේතු වෙනවා කියන කරුණු 14ක් ඔක්කොම නේ හම්බ කරපු දේවල් මේ ජීවිතේ නැති වෙන්නයි හම්බ කරපු දේවල් විනාශ වෙන්නයි මේව හේතු හම්බ කරපු දේවල් විනාශ වෙන්න මොකෙන්ද මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඔව් අවේලාවේ නොනුසුදුසු තැන්වල ඇවිදින්න යෑම ප්‍රිය සම්භාෂණ සොය සොයා යෑම සූදුවට ඇබ්බැහිවීම පාප මිත්‍ර සේවනය කම්මැලිකම එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර යාළුවෝ ඉන්නවා හෝති පානසකා නාම සමහර යාළුවෝ ඉන්නවා පානසකා පානසකා කියන්නේ පාන කියන්නේ පැන් සකා කියන්නේ යහළු මත් පැනට යහළු වෙච්ච අය බොණ්ඩ යාළු වෙනවා එහෙම යාළුවෝ ඉන්නවා කියනවා සමහර යාළු වෙන හෝති සම්මිය සම්මියෝ මූණිච්චාවට යාළු වෙනවා මූණිච්චාවට කියන්නේ මූණ ගෙවුනම මේ පණ දෙන්න කතා කරනවා මූණ ගෙවුනම හරි නිකන් අධික නිකන් මහා ජඹුර මිත්‍රත්වයක් මූණ ගෙවිච්ච වෙලාවට ඊට පස්සේ එයා පාසනා විතරයි යාළුකම ඉවරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච අත්ථේසු ජාති සහාය වූති සෝසක ආඥ යාලුවා වැඩ අපිට වැඩක් කරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවට යමෙක් සහායට එයිද එයා යාලුවා කියනවා කාරණාවක් ඉදිරිච්ච වෙලාවට යම් කෙනෙක් උදව්වට එයිද එයා තමයි යාලුවා කියනවා ඊළඟට උන්වහන්සේ දේශනා කරන උස්සූර සෙයියෝ හිර නැගිනතෙක් නිදාගෙන නිදා ගැනීම පරදාර සේවන අන්‍ය ස්ත්‍රීන් කරා යෑම ඊළඟට තියෙනවා වේරප්ප සංඝෝ වෛර බහුල වූ ජීවිතයක් පැවැත්වීම අනත්තාච තමන්ට අයහපත කර ගැනීම පාපාච මිත්තා පවිත මිතුරන් සිටීම සුකදරියාත තද මසුරුකම ඒතේච ඨානා පුරිසා ධන්සයන්ති මේ කියන දේවල් මිනිස්යාව වනසන පාප මිත්‍රයන් සිටීම පාප මිත්තෝ පාප සකෝ පාප යාලුවන් සිටීම පාප ආචාර ගෝචරු පවිත ඇවතුම් පැවතුම් තිබීම අස්මා ලෝකා පරම්මාච උභයා දංසති නරෝ මෙලවත් පරලොවත් පුද්ගලයාව වනසයි ඊළඟට අක්ඛ ඉත්‍යෝ වාරුණී නච්ච ගීත අක්ඛ කිව්වේ දූර්ත මේ සූදු වේදීම පර ස්ත්‍රීන් කරා යෑම මත්පන් මද්ද්‍රව්‍ය පාවිච්චිය ඊළඟට විනෝදයේ සොය සොයා යෑම දිවා සොප්පන් දහවල් නිදීම පාරිචාරියා අකාලේ නොගැලපෙන වේලාවල් වලට අව ගමන් බිමන් යෑම පාපච මිත්තා පවිතු මිත්‍රයන් සිටීම සුකදරියාච මසුරු තද මසුරුකම ඒතේච ඨානා පුරිසං ධන්සයන්ති මේ කරුණෝලී මිනිසයා වෙනසිලා යනවා අක්කේහි දිබ්බන්ති සුරම් පිවන්ති එතකොට මේ සූදුව සතුටු වෙනවා සුරා බිබී ඉන්නවා යම් දිත්‍යෝ පාන සමාපරි අනුන්ගේ පන වගේ ආදරය කරන අනුන්ගේ ස්ත්‍රීන්ව තමන් පොළඹව ගන්නවා නිහින සේවී නච බුද්ධි සේවී ලාමක දේවල් විතරක් හොයන උතුම් දේවල් සොයන්නේ නැති සේවනය නොකරන නිහිරේ කාලපක්කේව චන්දු කරවල වේගන සඳක් වගේ ඔහුගේ ජීවිතේ විනාශ වෙලා පිරීලා යනවා යෝ වාරුණි අදනෝ අකිංචන කිසිවක්ම නැති කෙනෙක් නැතිබරි වෙච්ච මිනිස්සෙක් මත්යන් පොන්නත් පුරුදු වුණාද පිපාසෝ පිවම් පාපං ගතු මේ පිපාසිත මිනිස්සෙක් පොකුණකට ගිහිල්ලා වතුර බොනවා වගේ මත්යන් පොන්න ගන්නවද උදක මීව ඉනං විගාහති එයා නායගති බවට පත් වෙනවා අකුලං කාහිති කිප්ප මත්තනෝ විතාම ඉක්මනින් තමන්ගේ පෞල් ජීවිතේ විනාශ වෙලා යනවා ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ න දිවා සොප්ප සීලේන රත්ති මුට්ටාන දේශිනා දවල් නිදන රැ පිබිදීම නොරිසන නිතර මත්තු සොඬ වූ තැනැත්තාට ගිහිගේ සාර්ථක කරගන්න බෑ කියනවා සුරා සොඬ කෙනාට ස්ත්‍රී සොඬ කෙනාට ඊළඟට ආශීතල වැඩි රස්නේ වැඩි බඩගින්නේ වැඩි මහන්සී කීකී ඉන්න කෙනාට දියුණු වෙන්න බෑ කියනවා යම් කිසි කෙනෙක් යෝද සීතංච උන්නංච තිනා බීයෝ නමඤිත යම් කිසි කෙනෙක් සීතල රස්නේ තනාග පිනිබිදුවත් තරම්වත් ගණන් ගන්නේ නැත්නම් කරම් පුරුෂ කිච්ඡානිස සුඛාන විහායති ඒකිනා තමන්ගේ කටයුතු කරනවද උදාර පුරුෂෙක් වගේ එයාගේ සැපේ යාතුලින් අයින් වෙන්නේ නැහැ කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ওই දේශනා කලේ අපි විනාශ වෙන්න තියෙන කාරණු ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යාළුවන් තෝරා ගැනීම මොකද අපිට හරියටම බලපාන්නේ ආශ්‍රය ආශ්‍රය කියන එක පැවිදි ජීවිතයටත් බලපානවා ගිහි ජීවිතයටත් බලපානවා කොටිම්ම කියන්නේ ගුණධර්ම දියුණු කරන්න 100%ක්ම බලපානවා ආශ්‍රය බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේ වෙතට පැමිණිච්ච ආනන්ද හාමුදුරුව කියන භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ හා හා ආනන්ද එහෙම කියන්න එපා මේ මුළු බුද්ධ ශාසනයම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් මත කිව්වා මේ බලන්න කිව්වා මේ භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ නමැති කල්යාණ මිත්‍රය ළඟට මිනිස්සු එනවා කිව්වා ඒ මිනිස්සු එන්නේ ඉපදීම උරුම කරගත්තු මිනිස්සු කියනවා මේ තථාගතයන් වහන්සේ ළඟට එන්නේ ජරා මරණ උරුම කරගත්තු මිනිස්සු කියනවා එන්නේ ඇවිල්ලා මේ මිනිස්සු ඉපදීමෙන් ජරා මරණෙන් ඉදහස් වෙනවා කියනවා තථාගතයන් වහන්සේ නමැති කල්යාණ මිත්‍රයා ගවට ඇවිල්ලා ඒ නිසා මේ ලෝකයේ බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත එතකොට බලන්න ආශ්‍රය කොච්චර බලපානවදනේ අර තේරී ගාථාවල තියෙනවා හරියට භික්ෂුණීන් වහන්සේලා ප්‍රශංසා කළා මේ පටාචාරාට. ඇයි පටාචාරා හොඳට දුක් විඳපු කෙනෙක් නේ. හොඳට බැටගාපු කෙනෙක්. හොඳට දුක් විඳපු කෙනෙක්. එනිසා පටාචාර ළඟට එනේන අයව ධර්මාබෝධයටමයි යොමු කෙරෙන්නේ. එනිසා මේ ආශ්‍රය කියන එක පුදුම විදියට අපේ ජීවිතයට අපේ ජීවිතයට බලපානවා. දැන් හොඳ කෙනෙක් ආශ්‍රයයට හම්බුනොත් හොඳයි. තමන්ටම තේරුම් ගන්න හැකියාව තියෙනවා නම් ගොඩාක් දෙනෙකුට තමන්ට තේරුම් ගන්න හැකියාවක් නැහැ. ගොඩාක් දෙනෙකුට එහෙම තමන්ට ස්වාධීනව මේ වැරදි මේ වැඩි මේක සාධාරණ නැහැ. මේක අසාධාරණ නැහැ. මම මියාව දිගටම ආශ්‍රීකృత මාව පිරිහි කියලා එහෙම හිතන්න ශක්තියක් හැමෝටම නැහැ. ඒ හිතන්න ශක්තිය තියෙන එක්කිනා නම් වැටෙන වලින් බේරිලා යයි. නේද? දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳලා ගත්තොත් එහෙම දෙමාපිය අපි කොච්චර ආරක්ෂා කරන් හිටියත් අපිට බේරෙන්න බෑනේ. අපිම හිතලා බේරෙනවා මිසක්. ඒත් ඒ නිසා පාප මිත්‍ර සේවනයේට අහුවෙන්න බැරිද සාමාන්‍ය කෙනෙක්? අහුවෙන්න පුළුවන්. සමහරට අහුවෙලා කාලයක් ගියාමයි තේරෙන්නේ මම මෙයාව ආශ්‍රය කරන්න ගත්තු දවස් ඉඳලා නේද මට මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. හැබැයි ඒක පේන්නේ තමන්ට හිතන්න පුළුවන් නම් විතරයි. එතකොට යා හිමීන් මග අරිනවා. හිමීට හිමීන් හිමෙන් ඈත් වෙනවා. ඈත් වෙන හිමීට සම්බන්ධය අතාරිනවා. හැබැයි එහෙම කරන්න පුළුවන් බුද්ධිමත් එක්කෙනාට විතරයි. බුද්ධිමත් නැති එක්කෙනාට කරන්න බෑ ඒක. ඇයි බුද්ධිමත් නැති එක්කෙනා හිතන්නේ? මේ පාපමිත්‍රයා, දැන් පාපමිත්‍රයා හරි කැමතිනේ තමන්ට පිරිස තියාගෙන ඉන්න. ඒ වගේම පාපමිත්‍රයා හරි කැමතිනේ මේ තමන්ගේ මතයට පිරිසක් හසුරව ගන්න. එදිරි පාපමිත්‍රයා නොයේ උපක්‍රම කරනවා. එතකොට මේ උපක්‍රම වලට අපි කියමු පොඩි වෙලාවකට හරි කෙනෙක් අහු වෙනවා කියලා. කුසල් අකුසල් හඳුනාගෙන හිටියොත් බේරෙන්න පුළුවන්. කොහොමද කුසල් අකුසල් හඳුනාගෙන හිටියොත් බේරෙන්නේ? දැන් එයා කල්පනා කරන්න ඕනේ මේ ආශ්‍රයයට කලින් මං කොතනද හිටියේ? මන්තුල යම්කිසි කුසලයක් යම්කිසි යහපතක් ගුණයක් තිබුණාද ඒකට මෙයාගේ ආශ්‍රයෙන් උදව්වක් වුණාද නැත්නම් මේ මට නැති දේශයක් හටගත්තද මන්තුල නැති අර්බුදයක් හටගත්තද මන් නැති මට කල්යාණ මිත්‍රයෝ අහිමි වෙනවද මේ වැඩේ මට ධර්මිය අහිමි වෙනවද කියලා කල්පනා කරන්න ගන්න ඕනේ. එහෙම කල්පනා කරනකට තමයි තේරෙන්න පටන් ගන්නෙ ආ මෙන්න දැන් මගේ ජීවිතේ ගුණ ධර්ම තිබිලා තියෙනවා මට කරුණා මෛත්‍රී තිබිලා තියෙනවා මට ඊවසීම තිබිලා තියෙනවා වැඩිහිටියන්ට ගෞරවය ගුරු ගෞරවය තිබිලා තියෙනවා දැන් මෙයාව ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ මේ ඔක්කොම මගෙන් නැති වෙලා යනවා නේද කියලා ආන් පාප මිත්‍රය අල්ල ගන්න පුළුවන්. එහෙම නැතුව මේ කතාබස් කළා මෝන දිහා බලලා පාප මිත්‍රය හොයා ගන්න නම් බෑ. පාප මිත්‍රය හොයා ගන්න තියෙන්නේ තමන්ගේ පිරිහීම බලලා. ඒ තමන්ට දෙමාපියෝ කෙරේ ගෞරවයක් තිබ්බද ගුරුවරයා කෙරේ ගෞරවයක් තිබ්බද කල්යාණ මිත්‍රයා කෙරේ ගෞරවයක් තිබ්බද කෙලෙහිගුණ දැන ගැනීමක් තිබ්බද මේ ඔක්කොම අහිමි වෙනවා පාප මිත්‍රයාගේ ආශ්‍රයෙන්. ඒ ඔක්කොම අහිමි වුණාම තමන්ට තමන්ගේ අහිමි වෙච්ච දේවල් ටික බලා ගන්න ඕනේ. ආන්න එතකොට තේරුණා මගේ දැන් ගුණ ධර්ම නැති වෙලා මගේ කෙලෙහිගුණ නැති වෙලා කෘතගුණ නැති වෙලා ගුරු ගෞරවය නැති වෙලා මෞපිය ගෞරවය නැති වෙලා ධර්ම ගෞරවය නැති වෙලා දැන් මොකද්ද වෙලා තියෙන්නේ පාප මිත්‍රයෙකුට අහු වෙලා. ආන් ඒ විදිහට තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ පාප මිත්‍රයන්ගෙන් බේරිලා මේ ධර්ම මාර්ගයට යන්න නැත්නම් යහපත් ජීවිතයක් ගතකරන්න වර්තමාන යාට හරි ඥානයක් හරි බුද්ධිමත් බවක් උවමනයි. මොකද හේතුව දැන් පාප මිත්‍ර සේවනයේට අපි අහුනොත් අහුවෙන්නේම අපේ දුර්වලකම් නිසානේ. අපෙත් යම්කිසි සිදුරක් තියෙන්න ඕනේ. අපෙත් මොනවා හරි දුර්වලකමක් තියෙන්න ඕනේ පාප මිත්‍රයෙකුට අපි අහුවෙන්න. අපේ දුර්වලකම අපි නැති කරගත්ත ගමන් ඒක පාප මිත්‍රයාට අපිට ලඟ වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. එහෙම මිසක් එහෙම නැතුව අපිට මේ පාප මිත්‍රයා මෙයා කල්යාණ මිත්‍රයා මෙයා කියලා බැලූ බැලමට හොයාගන්න බෑ. දැන් අපි ගත්තොත් දේවදත්තට අහුණේ අර සංඝ පිරිස මක් නිසාද? අලුත මහල වෙච්ච 500ක් දේවදත්තගේ පැත්ත ගත්තනේ. මොකද තමන් ආවේ කවුරු හොයාගෙනද කියන එක තමන්ට අමතක වීමයි ධර්මය අවබෝධ කරගන්න තිබිච්ච හදිසියයි. මේ දෙක තමයි දේවදත්තට යන්න හේතුනේ. ඇයි දේවදත්ත ගිහිල්ලා වර පහ කිව්වා අර 500 නමට? කිව්වා මෙහෙමයි බලන්න මම භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. දැන් ඔබ වහන්සේ ලොක්කව මහණුනේ ඉක්මනට මේ නිවන් අවබෝධ කරන්න මේ සංසාරයෙන් එතර වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා Enisa mami ikut uman akan itu amat mana riju sah keti marga ek mami kiu? Kila barat paha kiu? Mang kiu? Bayu duit cegah jauh sini dala? Ya tuh siu ding bahasa ikran loni, mikir narak dia ada kila kiu? Naya kiu? Bayu duit cegah jauh sini dala mana antri bahasa ikran loni? Mikir narak dia ada kila? Bayu duit cegah jauh sini dala elu lupa tu valdan loni kiu? Mikir narak dia ada kila kiu? Bayu duit cegah jauh sini dala pas kulit siu ding bahasa ikran loni kiu? Pindah pati anda kila? Mie karunu paha kiu? Mie muka dia narak kila kiu? Hari ini nang kita baru beri sa. Yang ini pun mati ke mam itu ada kalnya apa? Aku pratipan laba deh nang kita. Biar. Itu kita balan deh. Sidur itu punya kau hilang. Taman langgan itu punya. Taman itu bica hari si ini dari perwujud negatif. Ia langgan deh. Taman itu mata kita yang asal turun asyik. Ia kan itu balap ya. Ini sa. Ini hati membalap ni. Tiap dewa datang tu puluang orang ini mereka kerana. Aku boleh dia kini beri sa. Hitiman sa, tiada sa. Ini papa mitra saya ini dahulu ni anak itu balan nuni api. Itu kat dengan mulek arumuny rendilah hitiana, ne, mereka bagi tu nasi amak kiuana ngeke tamai hari kele hitiana. Beri ni tip bani, undi ulatit budur jan nasi madiat pela, sahari puttum galan ratan nasi la pitat kalle beri gat tani. Di kali tinggi mana beri gat ta. Ini pasi budur janan nasi asre kren perisakan. Dah loki apitnya, ikhik perisa asli keranda hambo nate, apitnya mihema tuora ganda saktiak, ne, mihema mekina, mihema mekina, mihema mekina, mihema, kila apitnya mewa khanda yang masing kotas keranda, apitnya hekia awak, ne, itu budura jana nasi boom lasan te, meten me asri kalayitu nokalayitu aygane, pinna dino, Islamun nasi pinna dini. Asri keranda hundan itu ajaan. Mereka tiennya pinjala grupati putre, mitre anggi wasing inna amitreu. Amitre kaya ni saturu. Egalu kerana haturu kan. Eba inni mitre kugi wasing, mitre pati rupaka. Mitre pati rupaka. Kaya ni mitre kugi wasing ini bilasing inna wa. Eba amitre. Mitru kan kerana ay nevei angima. Hatur dini kinnwa, ini hatur dina awa andu nagaan doh ni kena. Budur ayam wasi desa nakaranwa. Palevni kena tamai anya datu har, ya mitre ni me. Namut mitre kugi, wasing ya inno. Devni kena waci parama, ya mitre ni me. Namut mitre kugi wasing inno. Tungni kena anupi bahani, ya mitre ni me. Mitre kugi Besing inwa, tawat tekin inwa, apa ya sahaya? Ehat mitrek ni bayi, namun mitrek ugi, besing inwa. Tapi budurajanan wahasi penna denwa, mahanini, making Islam ikina wahdunya gandekira, anya datuhar. Ekianni, niya yaluwa balanne inwa, ennim monowahari, aragane anna yaluwa ke, monowahari diak. Aragan yang anda mah ini, samaha rawastha vali dia, pujinci dia aragan ino, puti cagi boga, arang ino, jaluah balan ino, puti itu cagi arang ino, abil lah, loko dia khimit usseno, itu riat hoy anda be, ayah ini, mitra kami ini, mitra kami ini ni sah pitas teru hoy agan de, be, itu kute. Ya, tamat biak kuadura ketiwicce vela awat, bayasa kicchang karuoti, sevati atkarana, bayak karadre kicvela at duwagane no, tamant karadre kicvela at, avila udau labaganno, udal labaganno, udal labagan, e udau labaganno, tamage vedam keragan tamai tamant prayojine gan vitramai, asri karani. Jadi kalau budur aja anak wahai si penna ada, nua onno elaksan, karena hatere, me mitre kugi wesingin, amitre kwan, anya datu harakin amitre agi tienno. Ini karena hatere tamai, enni monohari aragani anda mai. Ilang itu punci daya diila, loko daya ganno. Karena daya kicuila ata ya abilla, okila sampurna udah ganno. Tamangi wedek keragan witerai amitre awa. Asri kerana ini ekshi kekumak kanu kampawak, mitriat yahapatang pinno nekina dahasa, ne. මේ හොඳට අපි තේරුම් ගන්න ඕනේ මේ පාපමිත්‍රයන්ගේ ස්වභාවය තමයි සතර අගතියෙන් යුක්තයි. මේ පාපමිත්‍රයෝ ඡන්දයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා, භයෙන් අගතියට යනවා. මේ අගති ගමනින් යුක්ත අගතිගාමී පිරිසක් තමයි මේ විදිහේ චරිත වලින් යුක්තව ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට පළවෙනි පුද්ගලයාම අඳුනා ගන්න කියන මෙයා මිත්‍රයෙක් වගේ ඉන්නවා. නමුත් මිත්‍රයෙක් නෙවෙයි. දෙවෙනි එක්කෙනා වචීපරම. වචීපරම කියන්නේ වචනෙන් හරි හිතවත්. හරි හිතවත් වචනේ. එතකොට වචීපරම මිත්‍රයාගේ ලක්ෂණ පෙන්වා දෙනවා. අතීතීන පටිසන්තරති. එයා කතා බස් කරද්දි කොහොමද කරන්නේ? අනේ මට අසවල් දේ තිබුණා. අව කලින් මට ඔයා හම්බ වුණා නම් මං ඔයාට මේ ඔක්කොම දෙන්නේ. එතකොට මට මේ දේවල් මට ලේසියෙන් කරගන්න තිබුණා. ඒ ඔක්කොම මං අනේ මේ ඔයාට උදව් කරගන්න බැරි වුණා. මම මේ හොඳට උදව් කරන්න පුළුවන් මට්ටමේ මං හිටියේ කියලා අර අතීතේ ඉස්මතු කරලා කතා කරනවා. එතකොට අර බුද්ධලේ අහුවෙන්නේ නැද්ද? ඊළඟට අනාගතයේන පටිසන්තරති. අනාගතේ ඉස්මතු කරලා කතා කරනවා. මට අසවල් දීහා මං දැන් යන්න ඉන්නේ, මං රට යනවා, මං ගිය ගමන්ම කිසි දෙයක් කරන්න ඔයාව ගෙන්න ගන්නවා, එක්ක ඔයාගේ පින්කම් ඔය ටික ලස්සනට කරගෙන යන්න, මං මගින් මගේ පඩියෙන් කොටස මං ඔයාට එවනවා. මේ ඔක්කොම කියන්නේ මොකේද? අනාගතේ. මේ දැන් මොකවත් නැහැ. එතකොට අතීතයෙන් සංග්‍රහ කරනවා, අනාගත වචන වලින් සංග්‍රහ කරනවා. එතකොට අර අහිංසක මිනිස්සයාට මොකද වෙන්නේ? නිකම් මහුවෙනවානේ. මං මේ අපි ඔයා බොහොම හොඳ අසරණ වෙලා ඉන්න වෙලාව කොහොමද මං අනාගතේ ඉක්මනට ඔයා වෙනුනොත් මං ඉඳන් කැල්ලක් ගන්නම්කො කියලා එම් කියනවා. එතකොට මෙයා හිතනවා හරි මගේ මේ අසරණ වෙච්ච වෙලාවේ හරි කැක්කුමකින් මේ ඉන්නේ. අනේ තිබ්බනම් දෙනවා. එයාට දැන් නෑ. එයා අනාගතේ තියෙනවා නම් ඔක්කොම දැන් දෙන්නේ තමයි ලීස්ටි. එතකොට අනාගතේ පටසන්තරින් නිරර්ථකේන සංගන්හාති. නිරර්ථකේන සංගන්හාති කියන්නේ නිරර්ථ අර්ථයක් නැති කතාවලින් සංග්‍රහ කරනවා. අර්ථයක් නැති කතාවලින් සංග්‍රහ කරනවා. පරණ දේවල් අදගෙන කතා කර කර මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි වුණේ, මම මේ විදිහට අනිත් පැයට කරලා තියෙනවා, මම පුළුවන් කාලේ මම මෙන්න මෙහෙම සැලකුවේ, මම නිසයි අසවල තැන ඉන්නේ, මම නිසයි අසවල අසවල තැන ඉන්නේ, මම තව කරන්න හිටියේ ඒගොල්ලෝ කෝ අතෑරියන මේක කරගන්න හම්බුන්නේ නැහැ කියලා මේ විදිහට කියනවා. එතකොට අර ආශ්‍රය කරන එක්කෙනාට හිතෙනවා අපි මෙයා නම් හරි ප්‍රයෝජන කෙනෙක්. ඇයි මෙයා තමයි හැමෝටම උදව් කරලා තියෙන්නේ. මෙයා තමයි හැමෝටම සංග්‍රහ කරලා තියෙන්නේ. මෙයා නිසා තමයි හැමෝම ජීවිතයට ආලෝකය උදා කරගෙන තියෙන්නේ. ඉතින් මෙයාට පුළුවන් වෙලා මේ හරියට කරලා තියෙනවා. දැන් මෙයාට තියෙනවා නම් අනාගතේ තවත් එයා කරන්න ලේසි. එතකොට එහෙම කියනවා. දැන් ඔන්න පච්චුප්පන්නේසු කිච්චේසු බෙසනන්දස්සීති. ඔන්න මේ මොහොතේ උපකාරයක් ඕන වුණා. දැන් ඕන වෙලා අර යාළුවා හොයාගෙන යනවා. ගිහලා කියනවා අනේ මිත්‍රය, මං හරි කරදරයක වැටලා ඉන්නේ, මට දැන් උදව්වක් කරන්න. ඒ වෙලාවට වර්තමාන කාර්යයේදී තමන්ගේ වසන දක්වයි. අනේ මට කරගන්න විදියක් නැහැ, මං විශාල කරදරයක වැටලා මේ වෙලාවෙ ඉන්නේ, මට මොකුත් කරගන්න විදියක් නැහැ, මගේ මේ කටයුතු ඔක්කොම බංකොලොත් වෙලා මං අසනීප වෙලා මට ණයගවන් වෙලා කියලා ලොකු විස්තරයක් කරනවා. එයාට උදව්වක් ගන්න උදව්වක් ඉල්ලන්න බැරි විදියට විස්තරය කරන මේ කරුණ හතර යුක්තයි කියනවා වචීපරම. වචීපරම පුද්ගලයා මිත්‍රයෙකුගේ වේශෙන් ඉන්නවා. හැබැයි මිත්‍රයෙක් මිත්‍රයෙක් නෙමෙයි කියනවා. මිත්‍රයෙකුගේ වේශෙන් ඉන්නවා. දැන් පළවෙනි එක්කෙනා මොකද කරන්නේ? ආශ්‍රය කරන්න මොකේද? තියක් හරි කඩා ගන්නමයි. මොනවා හරි උදව්වක් උපකාරයක් ගන්නමයි. වෙන අදහසක් නැහැ. එයා කවුද? ආඤ්ඤදත්තු හර. දෙවෙනි එක්කෙනා කවුද? වචීපරම හැමතිස්සීම බලාපොරොත්තුවක් දෙනවා. අපි අවස්ථාව ආපු වෙලාවට තමන්ගේ කරදරේ කියනවා. අනේ මට මුකුත් කරගන්න බෑ, මේ වෙලාවේ මට මුකුත් කරගන්න බෑ කියලා තමන්ගේ වෙච්ච කරදර ගොඩාක් කියනවා. එතකොට එයා මේ වචීපරම පුද්ගලයන් මිතුරන් ඇති කරගන්නේ එතකොට මොකෙන්ද? වචනින්. වචනින්ම මව දෙනවා. එතකොට ඒකට තමයි අහු වෙන්නේ. හරි පුදුමයි බුදුරජාන් වහන්සේ මිනිස් ලෝකේ දැකලා තියෙන විදිහනේ. අම්මේ අද කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බෑනේ මේ විදිහට මිත්‍රයන්ගේ ස්වභාවය වෙන් කරලා පෙන්නන්නේ මේකයි මේකයි කියලා. ඊළඟට තියෙනවා අනුප්පිය බහණී. අනුප්පිය බහණී කියන්නේ දැන් යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා කතා කරන එකට හරිය අනුකූලතාවය දක්වනවා. දක්නට එයාට ප්‍රියයි. කොහොමද පාපකම් පිස්ස අනුජානාති. එයා පව් කරනවා. එයා පව් පාප යම්කිසි පාප ක්‍රියාවක පුද්ගලෙක් යෙදිලා ඉන්නවා කියම එක්ක බොන්න යනවා එක්ක මොකක් හරි වරදකට පෙළඹෙනවා. පෙළඹිලා කියන මම මෙහෙම මෙහෙම ලෑසිගෙනවා. අර යාළුවා මොකද්ද කියන්නේ? හා බොහොම ආගේ කියනවා. මගේ මොකද්ද කරෙන්න ඕන කියලා අහනවා. එතකොට දැන් පේන්නේ කොහොමද සම්පූර්ණ හිතයිශී බවක්. හිතයිශී බව පේන්නේ. එතකොට වරදකට තමන් පෙළඹිලා ඉන්නවා අරයා සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. කවුද අනුප්පිය බහනේ. එතකොට මෙයාට ප්‍රිය වෙනවන්නේ. ඒ තමන් කරන වැරදිදී යාළුව අනුමත කරනවා. එතකොට ප්‍රිය වෙනවා. ඊට පස්සේ කල්යාණම් පිස්ස අනුජානත හොයන්න බැරි එකයි. එතකොට එයා කියනවා මම දානයක් දෙන්න ලෑස්තිලා ආ බෝ මගේ කියනවා. මගේ ගානේ පොල් දෙන්නම් කියනවා. එතකොට මම හාල් තියනවාද හරි වී තියනවාද මං කොටාගෙන ඉන්නම් කියනවා. එතකොට මොකද වෙන්නේ දැන් මේ හැමතිස්සෙම පේන්නේ මොකද්ද? හොඳ උදව්වක් දෙනවා. එතකොට හොයාගන්න බෑ. ඒ මියා පාපයටත් උදව් කරනවා. පිනටත් උදව් කරනවා. අනුප්පිය බහනේ. ඊළඟට සම්මුකාස වන්නම් භාසිතේ. මියා ඉස්සරහා හරියට යාළුවා ಗುಣ කියන. ඉස්සරහා ಗುಣ කියන. මූණට හොඳට ಗುಣ කියන ඔයා නිසා තමයි අපි දැන් හරියට පිනට දාමර නැඹුරුනේ අපි හරියට යහපත උදා කරගත්තා කියලා. මූණ ඉස්සරහා ಗುಣ කියන. ಗುಣ කියලා යනකන් ඉඳලා පරම්මුකාස වන්නම් භාසිතේ. අනිත්‍යයට කියන ඕකවයි පින්කලාට මෙන්න මෙහිමයි පවකුලෙ. මෙහිමයි නැද්ද? ඔව්. දැන් වර්ණා කරාන් පස්සේ වර්ණා පිළිගන්නවා. ඊට පස්සේ තව තැනකට යනවා. ගියාම කියන වාගේ ආලෝ බොහොම හොඳයි. මේ හරියට පින් කරන කෙනෙක් නෙමෙයි කියලා. එතකොට මොකද කරන්නේ? ආර කියාපු පව ටික කරේ පව ටික කියන ඔයා ඒ පින් විතර නෙමෙයි කරලා තියෙන්නේ. අපෝ අපි දන්නවා ඔයාගේ ඇටි ඔයා ඉස්සර මෙහෙම නෙහිටියේ. ඔයා මේ විදිහට ජීවත් වුනේ. මෙහෙම මෙම් හිටි මමයි ඔය ඇදලා පිනට දැම්ම කියලා. එතකොට ඊගේ ලකුණු කාටද? ඒත්‍ය අනුප්පිය බහනි. හරි පුදුමයි නේ මේ මිනිස්යන්ගේ ස්වභාවය. දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කෙනෙක් කිව්වනේ කේසි අනේ භාග්‍යතුන් වහන්සේ මේ සත්තුන්ගේ ස්වභාවය නම් අල්ලන්න හරි ලේසියි කිව්වා. සත්තුන්ගේ ස්වභාවය උන්දෙලා ප්‍රකට කරනවා කිව්වා තියෙන ගතිගුණ. එතකොට හදන්න හරි ලේසියි කිව්වා. මිනිස්සු නම් එහෙම නැහැ කිව්වා. කිසිසේත්ම ඇත්ත ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ කිව්වා. හරි ගුප්තයි කිව්වා. ඇත්ත ස්වභාවය ප්‍රකට නැහැ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ ඒක එහෙමම අනුමත කළා. ඒක ඇත්ත කේසි කිව්වා. මිනිසුන්ගේ ස්වභාවේ ඔව් ගහන මේතන් කිව්වා. මිනිසුන්ගේ ස්වභාවේ හැංගිලා තියෙන. පිටස්තරව පේන්නේ වෙන ස්වභාවයක්. තියේ වගේ මේ කරුණු හතරෙන් යුක්තයි අනුප්පිය බහනි. ඒ කිව්වේ පවක් කළොත් ඒකත් අනුමත කරනවා. ඒකත් වන්නා කරනවා. ඒකටත් කැමැත්ත දෙනවා. පිනක් කරනවා නම් ඒකත් අනුමත කරනවා. ඒකත් වන්නා කරනවා. ඒකටත් කැමැත්ත දෙනවා. ඊළඟට ඔව් ඉදිරියේ හරියට වර්ණනා කරනවා. ಗುಣ කියනවා. නැති තැන අනුන් එක්ක අපහාස කරනවා. මේක කියනවා අනුප්පී බහණි. ඊළඟ එක්කිනා හරි පැහැදිලි හොයාගන්න ලේසි. අපාය සහායක. එයත් හැබැයි යාළුවෙක් වගේම ඉන්නවා. යාළුවෙක් නෙමෙයි. දැන් මේ හැමෝම යාළුවෝ වගේ ඉන්න අය. නමුත් යාළුවෝ නෙවෙයි. මොකද්ද අපාය සහායක එක්කෙනා හරියට හොඳට උදව් කරනවා බොණ්ඩ. ඔව් බොණ්ඩ උදව් කරනවා. මද්ද්‍රව්‍ය පාවිච්චි කර උදව් කරනවා. යාගාන ගෙනල්ලා දෙනවා. ලෑස්ති කරලා දෙනවා. එතකොට මේ ඔක්කොම අපාය සහායක. හැබැයි මේ යාළුවෙක් වගේ තමයි ඉන්නේ. යාළුවී බලන්න එන එකටත් බොණ්ඩ අරන් යනවා. යාළුකමට. එක්ක විනෝදෙට අපි අසවල් ගමනක් යන කෙල්ල ඇස්සි වෙලා එයාම හොරින් බෑග් එකේ දාගෙන එනවා බෝතලේ. කියලා යාළුවන්ට කියන මං මෙන්න අපිට විනෝදෙන්න උඹලාට මෙන්න මං ගෙනාවා කියනවා. ඒකට මිත්‍රීක් වගේ තමයි පේන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන එයා මිත්‍රීක් වගේ පෙවුනට මිත්‍රීක් නෙමෙයි කියලා. ඊළඟට මේ වැරදි ගමන් බිමන් යන්න අවේලාවේ ගමන් බිමන් යන්න අඬ ගහනවා. යමක් යන්න කියලා අවේලාවේ ගමන් බිමන් යන්න අඬ ගහලා එක්කන් යනවා. මේ යාළුවා වගේ ඉන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ යාළුවා වගේ වුණාට යාළුවෙක් නෙමෙයි කියනවා. ඊළඟට ඒක ඒක විනෝද විනෝද වලට ඒක ඒක සංගීත වලට ඒක ඒක විනෝද වලට මේ මේ ළම මේ යාළුවන් ඇදගෙන යනවා යමන් යමන් කියලා ඇදගෙන යනවා ඒක උරු යාළුවෝ ඔක්කොම අඬ ගහන එකට යනවනේ නේ යාළු කමඩ නඬ ගහන්නේ දැන් ඔන්නේ දා එන්න කිව්ව ආවෙත් නෑ හදනම් එන්න ඕනේ කියලා ඉතින් හිතන්නේ මේ යාළුවෝ කියලානේ අරගෙන යනවා ගිහලා විනාශ වෙනවා එතකොට සූදුවට පොළඹවනවා සූදුවට පොළඹවලා ඒකටත් එක්ක යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා කෙලින්ම මෙයාට සහාය වෙන්න මොකේද අපාගත වෙන්න අපාගත වෙන්නයි මේ උදව් කරන්නේ අපාගත වෙන්න උදව් කරන යාළුවාට මොකද්ද කියන්නේ අපාය සහායක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඤ්ඤුදත්ත හර වචී පරම අනුප්පිය බහනි අපාය සහායක කියන ඒති අමිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පඬිතු නුවණ තියෙන ඥානවන්ත කෙනා මේගොල්ලන්ව අඳුන ගන්න ඕනේ කියනවා මේගොල්ලෝ අමිත්‍රයි කියලා අමිත්‍රයි කිව්වේ ඔව් මිත්‍රයන් නෙවෙයි කියලා අඳුන ගන්න ඕනේ කියනවා ආරකා පරිවජ්ජෙය මග්ගං පටි භයං යත භයානක මාර්ගයක යනවා වගේ හිතලා දුරින්ම දුරු කරන්න ඕනේ කියනවා ඒ જાති යාළුවන්ව භයානක මාර්ගයක් තිබුණු අලිකොටි වගවලසුන්ගෙන් ගහන සොර සතුරන්ගෙන් ගහන ඒක මෙයා යන්න කැමති වෙනවා කවුරුවත් අඬ ගැහුවට යන්නේ නැහනේ ඒ වගේ දුරින්ම දුරු කරන්න ඕනේ කියනවා මේ කියපු පුද්ගලයන්ව ආශ්‍රය කරන්නේ නැතුව ඇයි දැන් මේ හැබැයි අමාරු කරන්න මේ වැඩේ ඇයි මේ ඔක්කොම මිත්‍රයෝ වගේ නේ යාළුවෝ වගේම එන දැන් අපි ගත්තොත් හරි අමාරුනේ මේ වචී පරම කෙනා වයින් කරන්න ඇයි යාළුවෝ වගේම ඉන්නවා අඤ්ඤදත්තරු කෙනා අයින් කරන්න හරි අමාරුයි යාළුවෝ වගේම ඇවිල්ලා ඇයි ඇයි ඉල්ලනවනේ චූටි දෙයක් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ මොකක් හරි කරදරයක් කියලා ඉල්ලනවා අපි අරන් යනකම් විතරයි යාළුකම තියෙන්නේ එතකොට මේ වගේ අපාය සහායකත් එහෙම මොකද සමහර අවස්ථාවල තියෙනවා මට මතකයි මෙහි ආව එක ළමෙක් බීමත්කමට ඇබ්බැහි වෙලා එයා බෞද්ධ කෙනෙකුත් නෙමෙයි ඇවිල්ලා මෙහි ඇවිල්ලා පන්සිල් සමාදන් වුණා සමාදන් වෙලා මේ තිසරණි පිහිටියා තිසරණි සමාදන් කළා මට කිව්වා අනේ ස්වාමීනි මට මේකෙන් බේරෙන්න බැරි මේ එතකොට එයාට මර සිරෝසිස් කියන්නේ ඒක හැදිලා හොඳටම මේ මේ එයාගේ මොකද්ද වෙනහලුද අක්ම අවදිය වෙනවා නේ දී වෙන රෝගය හැදිලා අවුරුදු 35 වයස ඊට පස්සේ මෙහි ඇවිල්ලා මට කියලා මට කිව්වා මං කොහොම හරි මේකෙන් ගැලවෙනවා ස්වාමීනේ කියලා ගියා ගැලවෙන්න බෑ යාළුවෝ සුමාන තුනයි වගේ ජීවත් වුණා ඊට පස්සේ මැරුණා යා ඒ නිසා එතකොට කවුරු දැන් අපාය සහායක කියලා බුදුරජාන් වහන්සේ යාළුවට නම දාලා තියෙනවා ඒ කියන්නේ මෙයා අපාය යනවා කියන එක නේද? එතකොට දැන් අපාය ගියාට පස්සේ කවුරුවත් තින්නේ නැහැ නෝ යාළුව බේරගන්න නේ. තමන්ම විඳවන්න ඉපේ. එතකොට ඒ අය ආශ්‍රයෙන් දුරු කරන්න කිව්වේ කොයි විදිහටද? උපමාවක් කිව්වා මේකේ. ඔව් බියජනක මාර්ගයක යන්නේ නැතු ඒ මාර්ගයේ මග අරිනවා වගේ මේ පුද්ගලයන්ව දුරින්ම දුරු කරන්න කිව්වා ආශ්‍රය. ඊළඟට ඇසුරු කළ යුතු මිත්‍රයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගෘහපති පුත්‍රයේ මිත්‍රියෝ හතර දිනක් ඉන්නවා සුහදයි සහෘදය සුහදයි පළවෙනි මිත්‍රයා තමයි උපකාරක ඒ මිත්‍රයාගේ නම මොකද්ද උපකාර කරන මිත්‍රයෙක් දෙවෙනි මිත්‍රයා සමාන සුඛ දුක්ඛ දෙවෙනි මිත්‍රයා කවුද සමාන සුඛ දුක්ඛ තුන්වෙනි මිත්‍රයා අත්තඛායි හතරවෙනි මිත්‍රයා අනුකම්පක ඒක විස්තර කරනවා මේකේ භාග්‍යවතුන් වහන්සේ. ඉතින් මේකේ පෙන්වා දෙනවා බලන්න ඉතින් බුදු කෙනෙක්නේ මේ මිත්‍රිය තෝරගන්න උදව් කරන්නේ නේ. මේ සාමාන්‍ය මිනිස්සෙක් හෝ ආයතනයක් මේ මේ රිසර්ච් එකක් කළා නෙමෙයිනේ. මේ බුදු කෙනෙක් විසින් බුදු වැසින් ලෝකෙ බලලා කරන විග්‍රහය නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගෘහපති පුත්‍රය උපකාරක මිත්‍රයාම හඳුනා ගන්න කියනවා. උපකාරක මිත්‍රයා ප්‍රමාදී වූ යහළුවව ආරක්ෂා කරනවා. ඒ කියන්නේ මොකක් හරි කාරදරයක වෙද්දී යාළුවෙක් ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා. එතකොට අර යාළුවා අනුකම්පා තියෙන උපකාර කරන මිත්‍රයා මොකද කරන්නේ? ඒ වෙලාවට එයාව ආරක්ෂා කරනවා. ඊළඟට ප්‍රමාදී වූ කෙනාගේ සාපතෙයන් රක්කති. සාපතෙයන් කිව්වේ එයාගේ බඩමුට්ටු. එයාගේ තියෙනවා නම් කනකර ආභරණ, ඒ වගේම එයාගේ සල්ලි, මිල මුදල්, පසුම්බි තියෙනවා නම් මොකද මෙයා කරන්නේ? අපි කිව්ව මොකක් හරි කරදරයක් වෙලා මොකක් හරි මම පාරේ වැටුණා. දැන් මේ යාළුවා මොකද කරන්නේ ඉක්මනට අර ටික අරන් තියා ගන්නවා කාටවත් හොරගම් කරන්න බැරි වෙන්නේ බීතස්ස සරණං ඕති බිය හිංසා බිය තැති ගැනීම පැමිණිලා කියලා යාළුවාට ආරංචියක් වෙනවා තමන්ගේ යාළුවා කාදරයක වැටිලා බයකට පත් වෙලා බොහොම දුකසියේ ඉන්නවා කියලා එතකොට මේ උපකාරක මිත්‍රයා මොකද කරන්නේ ඉක්මනින්ම යනවා ඉක්මනින්ම ගිහිල්ලා උදව් කරනවා උපකාර කරනවා බිය නැති වෙන්න කරුණ කියනවා කියලා යාව ශක්තිමත් කරනවා ඊළඟට උප්පන්නේ කිච්ච කරණියේ තද්දිගුණං භෝගං අනුපදේතින කටයුත්තක් ඇවිල්ලා මෙයාට මුකුත් කරගන්න බෑ එතකොට මෙයා ගිහිල්ලා එයා ගන්න වේදම් කරලා උදව් කරනවා මේකේ තියෙනවා දෙගුණෙන් උදව් කරනවා කියලා උදව් කරන්නේ ඉන්නවා උපකාරක මිත්‍රයෝ එහෙමයි දැන් බලන්න අද දවල් දානෙන් පූජා කළා අර මහත්තයා මට කියනවා ස්වාමීනි දැන් අවුරුදු 11 30 අපි කරනවා ඒ කාලෙ වෙනකොට යාළුවෝ හිතවත් අය මේ දාන තුමනා කරන දේවල් ගෙනල්ලා දෙනවා කියනවා වේලාසෙන ගෙනත් දෙනවා අනේ මේකත් දානෙට ගන්න මේකත් දානෙට ගන්න කියලා ගෙනත් දෙනවා මේ උපකාරක මිත්‍රයන් එතකොට කෙනු ගෘහපති පුත්‍රය මෙන්න මේ විදිහට අඳුනගන්න උපකාරක මිත්‍රයාව ඊළඟට අඳුනගන්න කියනවා සමාන සුඛ දුක්ඛ ඒ කියන්නේ යා සැපෙන් ඉන්නකොට මෙයා සතුටුයි එයා දුකෙන් ඉන්නකොට මෙයා දුකින් එහෙමත් යාළුවෝ ඉන්නවනේ යාළුවෙක් සතුටින් වාසය කරනකොට මෙයාට සතුටුයි එයාලෝ දුකටපත් වුනහම මෙයාට දුකයි එහෙම යාළුවෝ ඉන්නවා එහෙමත් යාළුවෝ જાතියක් ඉන්නවා කියනවා ඒ යාළුවා කොහොමද කරන්නේ ගුය්‍ය මස්ස ආචික්කති තමන්ගේ ජීවිතයේ තියෙන පුද්ගලික දේවල් අර යාළුවාට කියනවා ඔව් ඊළඟට ඒ මිතුරා යාට පුද්ගලික දේවල් කියනවා එතකොට මෙයා ඒවා ආරක්ෂා කරනවා පුද්ගලික කරුණු ආරක්ෂා කරනවා ගුය්‍ය මාස පරිගුයිහෙති ආපදාසුන විජහති කාදරයක් වෙච්ච වෙලාවට විපත්‍යකදී ඔව් පුද්ගලයාව අතාරින්නේ නැහැ විපත්‍යක් වෙච්ච වෙලාවට ඒ පුද්ගලයාව අතාරින්නේ නැහැ පුද්ගලයා ළඟ ඉන්නවා එතකොට ජීවිතම් පිස්ස අත්තාය පරිච්ඡත්තං හෝති මෙයා මොකද කරන්නේ අර යහලුවාගේ යහපතට තමන්ගේ ජීවිතේ පව ඕන වෙලාවක ආත්තරින ලීස්ටි කියනවා ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ නොදකා යහලුවාව ආරක්ෂා කරන්න යා කැප වෙනවා එහෙම එහෙම යාළු ඉන්නෝ නේ ලෝකේ ඒ විදිහට උදව් උපකාර කරන එහෙම යාළු ඉන්නෝ සංසාරේ සමහරට ගෝකල් මිත්‍ර විචය ඒ වගේ යාළු මිත්‍රයන් ඉන්නවා එතකොට මේ විදිහට යාළුකම් පවත්න්නේ දැන් බලන්න සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ගිහි කාලෙත් යාළුවනේ උපතිස්ස කෝලිත ඒ යාළුකම් ඊටාම සුහද සැබෑ මිත්‍ර වූ යාළුකම් ඊළඟට දැන් කිව්වේ කවුරු ගැනද සමාන සුඛ දුක්ඛ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව යාළුවෙක් ඉන්නවා අත්තක්කායි අත්තක්කායි කියන්නේ යහපත කියා දෙනවා යහපත කියා දෙනවා කොහොමද පාපා නිවාරේති ඔන්න තමන්ගේ යාළුවා නොමග යනවා එතකොට මේ යහපත් යාළුවා මොකද කරන්නේ කරුණු කිය කියා කරුණු කිය කියා එයාව බේර ගන්නවා සමහර අවස්ථාවල් තියෙනවා අර අනිත් යාළුවාට වදයක් වෙන්නත් පුළුවන් නේ මොකද දැන් සමහරට නොමග යනකට එයා හිතුවක්කාර වෙන අවස්ථාවල් තියෙනවානේ ඒත් මේ යාළුවා අතාරින්නේ නැතුව එයාව බේර ගන්න කරුණු කිය කේ පාපින් වළක්වනවා යහපත පවසන යාළුවා කල්යාණී නිවේසේති යහපත් දේ තුල පුරුදු කරවන යදවනවා යහපතට යදවනවා පයින් වළක්වනවා දැන් අපි කිමු නොමඟ ගිහිල්ලා ඉන්නවා කියලා තමන්ගේ යාළුවෝ නොමඟ ගිහිල්ලා මව්පියන්ට ගුරු උරුන්ට සලකන්නේ නැහැ එතකොට අර හැබැයි යාළුවා මොකද කරන්නේ අත්තක්කාය යාළුවා මව්පියන්ට ගුරු උරුන්ට උපස්ථාන කරන්න මියාව පොළඹවනවා දැන් අපි ගත්තොත් සමහර අවස්ථාවල් තියෙන පුළුවන් ඔන්න මෙයාට කියන්නේ කියලා දෙමාපියන්ට සැරින් බයිනවා ඔන්න යාළු අහගෙන ඉන්නවා යාළු හිමිට එක්කන් කියලා මොකද කියන්නේ මෙහෙම මෙම කරන්න එපා මේක පව් මෙහෙම නෙමෙයි ඔයගොල්ලෝ දෙමාපියන්ට මෙහෙම සලකන්න කරුණා මෛත්‍රියෙන් කතා කරන්න ඕම කවුදවත් බම්බුල්ලන් කියලා දෙමාපියන්ට කියන්න එපා එහෙම අර යාළුවා අනිත් යාළුවාට කියා දෙනවා ඒ කියා දුන්නාම තමයි යාළුවා එකෙන් සංවර වෙන්නේ ඊට පස්සේ අහනවා ඔයා දෙමාපියන්ට වන්දනා කළා නැද්ද ඔන්න යාළුවෝ නැහැ කියනවා එනම් ඔයා දෙමව්පියන්ට වන්දනා කරන්න දෙමව්පියන්ගේ වස්ත්‍ර සෝදලා දෙන්න දෙමව්පියන්ට ආදරයෙන් දක්වන්න කියලා කියා දෙනවා. හැබැයි එහෙම යාළුවෝ ඉන්නවා වර්තමානයේ. හැබැයි හැමතැනම නැහැ. නමුත් එහෙම යාළුවෝ නැති නැහැ ඉන්නවා. මේ විපස්ස සත්පුරුෂයයි ඉන්නවා. එතකොට දිමාපියන්ට ආදරය කරන හැටි සමහර යාළු උගන්වනවා. ඒ කියන මම නම් අපේ දිමාපියන්ට මෙහෙම බැලලා මට හරි දුක හිතුණා ඔයා මගේ යාළුවෙක් කියලා මෙහෙම කරන්නේ. මං යාළුවා කෙරෙහි අභිමානයෙන් ඉන්න කෙනෙක්. යාළුවා මෙහෙම. එතකොට යාළුවට ඇති වෙනනේ සතුටක්. ආ මමත් එහෙනම් එහෙම කෙනෙක් වෙන්න ඕන. ඔන්න එතකොට පිනට යොදවනවා. ඊළඟට අසුතං සාවේති පෙර නොවැසවිරු ධර්මය අහන්ඳ සලස්සන. දැන් මේ අත්තක්කායි මිත්‍රයෙක් තමයි කටිකාර. දැන් ජෝතිපාල මානවක යාළු ඉදෙන යාළුවනේ. දැන් අඬ ගහනවා යම් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ බලන්න කියලා. යන්නෙම නෑ මතක් කරන්න එපා කියලා. ඔය මුඩු මහණුන්ගෙන මගේ පැහැදීමක් නෑ කියනවා. ඊට පස්සේ දවසක් නාන්න එහෙනම් අපි නාන්නයන් කියලා නාන්න යනවා. දැන් ගඟට බැස්සා. අර වතුර ගිලුණා. ජෝතිපාල මානවක කියන්නේ. ගටිකාර මොකද කළේ? කොණ්ඩෙන් ඇල්ලුවා. අල්ල ඇහුවා අද එනවාද නැද්ද? එතන කල්පනා කළා ඒ කාන්තේම ආශ්චර්යයි. මම බ්‍රාහ්මණ වංශික කෙනෙක්. මගේ යාළුවා වළං හදන මිනිසෙක්. මේ මට යහපත පිණිසමයි මේ කරන්නේ. ඇයි අඬ ගන්න වෙන දෙයකටද? නෑනේ. එතකොට ගටිකාර අන්න යහලුකමනේ අත්තක්කායි අර්ථයේ නොයසූදී යහන්ද සලස්සනවා. ඉතින් මෙයාට ලොකු ගැඹුරු ඥානයක් නැහැ විස්තර කරලා දෙන්න. මේ හැමදාම අඬ ගන්න මොකේදද? යන් යන් කියලා අඬ ගන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ මෙහෙමයි කියා දෙන්නේ, මෙහෙමයි කියා දෙන්නේ කියලා කියා දෙන්න. මෙයා එච්චර කියා දෙන්න විග්‍රහ කරගන්න බෑ. නමුත් මෙයා කියන්නේ මොකද්ද? යංකෝ යංකෝ කියනවා. ඔන්න ඉතින් බැරිම තැන දැන් ඉතින් අර වගේ වුණාම යන් හිතුව මේ මොකක් හරි යහපතක් වෙන්නේ ඇති. බලන්න මේ යාළුව හඳුනගත්තනේ. ඒතර ජෝතිපාල මානවක අර ගකීකාරව හඳුනාගෙන හිටියා. මෙයා මේ මොකක් හරි යහපතකටයි මේ මට කතා කරන්න යහපතකට නම් නෙමෙයි. හැබැයි අර කොච්චර විරුද්ධ වුණත් මේ යාළුවාගේ මෙයා මේ කවුද ගටිකාර අතෑරියේ නෑනේ. යාළුකම තිබුණා අතෑරියේ නෑ. මෙයා කොහොම හරි භාග්‍යතුන් වහන්සේ ළඟට එක්කන් යනවා කියලා හිතුවා. ඉතින් එක්කන් ගියා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. එතකොට මොකද වුනේ? ජෝතිපාල ඇහුවා පින්වත් යාළුව. ඇයි මාව මීට කලින් එක්කන් ආවේ නැත්තේ? ඇයි මෙච්චර උතුම් ධර්මයක් තියාගෙන ඔබ මේ ගිහි ගෙදර ඉන්නේ? මම නම් ආපහු යන්නේ නැහැ, මම පැවිදි වෙනවා කිව්වා කියලා ඒ ජෝතිපාල මානවකයා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳාම පැවිදි වුණා. ඊට පස්සේ ගටිකාරිකව අනේ මිත්‍රය, මගේ අම්මයි තාත්තා දෙන්නම අන්දයි, මට දෙමාපියන්ට සලකන්න විදියක් නැහැ. මම ගියොත් මම ඒ දෙමාපියන්ට සලකන්න ඕන නිසා ඉන්නේ. එහෙම නැතුව මේක ආසාවෙන් රැඳිලා ඉන්නවා නෙමෙයි කිව්වා. අන්න යහළු හරි ආශ්චර්යවත් ගුණයන්ගෙන් යුක්තයි. අත්තක්කායි යහපත පවසන යහළුවන් අසුතං සාවේතු නොවැසුවිරු ධර්මයේ අහන්ත සලස්වයි. සග්ගස්ස මග්ගං ආචික්කති ස්වර්ගයට මාර්ගය කියයි. ස්වර්ගයට මාර්ගය කියයි කියන්නේ ඔව් සුගතියේ උපදින්න දෙවියන් අතර උපදින්න මාර්ගය කියනවා. පත්‍යාපත ගැන කතා කරන යහළුවා කල්යාණ මිත්‍රයෝනේ. කල්යාණ මිත්‍රයන්ගේ අතින් මේවා වෙන්නේ නේ. මේවා කවදාවත් පාප මිත්‍රයෙකුගේ අතින් වෙන්නේ නැහැ. පාප මිත්‍රය තමයි අර කලින් කියපු හතර දෙනාම. කවුද හතරද මතකද? ආඤ්ඤ ජත්තුහර, වාචී පරම, අනුපිය බහණි, අපායසයිකේ හතර දෙනාම අයිති පාප මිත්‍ර ගණයට. දැන් මෙතන කියන්නේ කලන මිතුරන් උපකාරක ඔව් සමාන සුඛ දුක්ඛ අත්තක්කායි අනුකම්පක. දැන් අත්තක්කායි කියනවා දැන් ස්වර්ගයේ හිත පිහිටවනවා. දැන් නිකන් කියන්නේ නෙමෙයි නේ. ස්වර්ගයේ හිත පිහිටවනවා. ඒ කියන්නේ තමයි ඉන්න තැනට වඩා ඊළ තැනකට යන්න උදව් කරනවා. උදව් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපතිය හතරවෙනි යාළුවා තමයි අනුකම්පක මිත්‍රයා. ඒගොල්ලෝ ඇත්තටම යාළුවෝ. අරගොල්ල යාළුවෝ නෙමෙයි අමිත්‍රයෝ. මිත්‍ර පතිරූපක. ඒ කියන්නේ මිත්‍ර ඔව් මිතුරන්ගේ වේශයෙන් ඉන්නවා, පෙනී හිටිනවා. නමුත් ඒගොල්ලෝ මිතුරන් නෙවෙයි. එතකොට අනුකම්පක මිත්‍රයාගේ ස්වභාවය යාළුවා පිරිහෙනවා කියලා ආරංචි වෙනවා. මොන යාළුවා ඉන්නවා ඉස්සර සීල් ගත්තා, දැන් සීල් ගන්නෑ. ඉස්සර ධර්ම ශ්‍රවණය කළා, දැන් ධර්මස්රෝණය කරන්නේ ඉස්සර දාන ආදී පින්කම් කළා දැන් කරන්නේ නැහැ කියලා ආරංචි වෙනවා ආරංචි වෙනකොටම මේ යාළුවට මොකක්ද ඇති වෙන්නේ ඔව් හරි කනගාටුවක් දුකක් හටගන්නවා සතුටක් හටගන්නේ නැහැ අභවේනස්ස න නන්දති සතුටක් ඇති වෙන්නේ නැහැ සතුටු වෙන්නේ ආරංචි වුණාම අසත්පුරුෂයානම් ඒකට යසයි කියලා සතුටු වෙනවනේ මේක එහෙම වෙන්නේ ඊළඟට භවිනස්ස නන්දති ඔන්න ආරංචින මේ යාළුවා දියුණු වුණා පලින් රස්සාවක් හොයාගන්න බැරුව හිටිය උන හොඳ රස්සාවක් හම්බ වුණා ඉඩම් කෑල්ලක් ගත්ත අන්න ලස්සන ගයක් හදනවා ඔන්න වාහනයක් ගත්ත දැන් ඔන්න සීලවන්ත ජීවිතයක් ගෙවනවා ඔන්න දාන ආදි පින්කම් කරනවා ඔන්න මේ මේ ආරංචි වෙනවා දැන් ආරංචි වෙන ගානේ මොකද මෙයාට ඇති වෙන්නේ සතුටක් ඇති වෙනවා නේ කොච්චර ලොකු දෙයක්ද අපි මේ වගේ දෙයක් තමයි යාගෙන් බලාපොරොත්තු වෙන්නේ කොයිතරම් ලොකු දෙයක්ද එහෙම ඉන්නවා දකින්න කියලා ඔන්න සතුටු වෙනවා යාළුවාගේ එතකොට යාළුවාගේ ලෞකික දියුණුවක් ආරංචි වුණොත් ඒකටත් සන්තෝෂ වෙනවා ඊළඟට ආධ්‍යාත්මික දියුණුවක් ආරංචි වුණොත් ඒකට සන්තෝෂ වෙනවා ඊළඟට එයා අවන්නම් බනමානම් නිවාරේති තමන් ඉස්සරහා කවුරු හරි කෙනෙක් යාළුවාට අපහාස කරනවා නම් වලක් කරනවා මෙයා ආහා එහෙම කියන්නේ එපා මෙයා මේ මේ ගුණයන් යුක්ත කෙනෙක් මේ මෙයා මේ මේ ගුණ ධර්මයන්ගෙන් වාසය කරන කෙනෙක් මේ මේ විදිහේ මෙයාගේ ජීවිතේ මෙයා මේ විදිහ යහපත සලස්සනවා ඒ නිසා ඔහොම කියන්න එපා කියලා වලක් කරනවා වන්නම් බනමානම් පසංසති වර්ණා කරන එක්කෙනාට ප්‍රශංසා කරන ඔයා හරි ඔයා බොහොම හොඳයි ඔයා වර්ණා කලීත්තාමයි ඔය වර්ණා කරන්නේ කියලා කියනවා මෙයා කවුද අනුකම්පක අනුකම්පක මිත්‍රයා ඒකින් අරයා කෙරේ අනුකම්පාවක් තියෙනවා එතකොට මේ අනුකම්පාව ප්‍රහෙදිලි මොකද්ද මේ අනුකම්පාව නිසා යාළුවාගේ ධනෙන් වර්ධනයක් මෙයා බලාපොරොත්තු වෙනවා යාළුවාගේ ගුණෙන් වර්ධනයක් බලාපොරොත්තු වෙනවා යාළුවාගේ කීර්තිය වර්ධනයක් බලාපොරොත්තු වෙනවා ආගේ යාළුවා මේ මොකද හේතුව එයා යාළුවා කෙරේ අනුකම්පාවෙන් යුක්තයි එතකොට ඒ තමයි අනුකම්පක ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතේපි මිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පඬිතුරු මේ බුද්ධිමත් එක්කිනා ওই විදිහට යාළුවාව යාළුවා හතර දෙනා අඳුන ගන්න කියනවා උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තඛායි අනුකම්පක කියන යාළුවා හතර දෙනාව අඳුන ගන්න කියනවා සක්කච්ඡම් පෛරුපාසෙය්‍ය මාතා පුත්තංව ඕරසං හොඳින් ඇසුරු කරන්න කියනවා අම්මා කෙනෙක් තමන් වැදූ දරුවා ඇසුරු කරනවා වගේ මාතා පුත්තංව ඕරසං අම්මා කෙනෙක් තමා වැදූ දරුවා ආශ්‍රය කරනවා වගේ මේ හතර දිනාම ඇසුරු කරන්න කියනවා බලන්න උපමා කලින් උපමා මොකද්ද ඔව් භයානක මාර්ගයකට වැටිච්ච කෙනෙක් ඉක්මන් කරලා ඒකෙන් මග ඇරලා යනවා වගේ දුරින්ම දුරු කරන්න කිව්ව අර හතර දිනා මේ හතර දිනා ගැන මොකද කිව්වේ හොඳින් හොඳට ආශ්‍රය කරන්න කිව්ව කවුරු වගේද අම්මා කෙනෙක් තමන් වැදූ දරුවා ආශ්‍රය කරනවා වගේ ඇසුරු කරන්න කිව්ව මේ ආලුව හතර දිනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යා දිනු වෙලා යනවා එයා මේ විදිහට දියුණු වෙන එක්කෙනා එතකොට මෙයා ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වෙනවා දියුණු වෙන එක්කෙනා කොටස් හතරකට බෙදන්න කියනවා තමන්ගේ ආදායම ආදායම කොටස් කීයකටද හතරකට බෙදන්න කියනවා බෙදලා ඒකේන භෝගේ බුංජෙය්‍ය ඔව් රුපියල් 1000ක් හම්බුණා කියමු එතකොට යා කන්න විදන් කරන්න කීයද 250 දීහි කම්මම් ප්‍රයෝජේ 500ක් විදන් කරන්න කිව්ව එයාගේ ආදායමට උපකාර වෙන විදිහට 500ක් වේදම් කරන්න කිව්වා. චතුත්ථංච නිදාපේ හතරෙනි කොටස 250ක් ඔව් එකතු කරන්න කිව්වා අයින් කරන්න කිව්වා. කරදරයකට ඔව් ආපදාස භාවිතී. කරදරයක් වෙච්ච වෙලාවට ඒක තමයි කව තමන්ට තියෙන උදව්ව. ඒක රුපියල් 1000ක් හම්බුනොත් හතරට වේදම්ද. හොඳ එතකොට 250ක කෑවා 500ක් ආදායම් තමන්ට ආදායම් ලැබෙන විදිහට දැම්මා. දේශීපනා කිතුරු කළා. එතකොට මේ විදිහට තමයි කිව්ව ගෙනියන්න ඕන ජීවිතේ. දැන් අපිට දැන් මේ රටාව තියෙනවා නම් ගොඩාක් මිනිසුන්ට ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා දැන් සමහර බොහෝ විට the saman edinida vedakaranayata me ratawa ne api gamu samahara avasthawa thiyena the maase padiyana kenek maase padiyena den ether maase padiya hambana ekata samaharata naye gewala godak vita nayenma yanne samanyen oy angapata pehisa vedakarana pirisa hondata egulluth hoyena namuth wedak ne hey ඔන්න සාලි ටික අරගෙන ගෙදර යනවා. ගිහිල්ලා නෑ. වැඩ ඉවර මේ සල්ලි ඉවර වෙනකම්ම වැඩ කරන්නේ. සුමානී හැමාරෙ ගෙදරට වෙලා ආරක වීදම් කරනකම් ගකා විවි ඉන්නවා. හිඳලා ඕන්න සල්ලි ටික ඉවර වුණා. ඕන්න ආයෙ වැඩට යනවා. කතා කරාම ටෙලිෆෝන් කරලා වැඩක් එන්න විදියක් නෑ. මොනවා හරි කියලා ටෙලිෆෝන් ඕෆ් කරලා ඉන්නවා. හරකින් එතකොට මේ රටාව තුල එයා දිනු වෙන්නේ බොහෝ අයට අපිට ඒ ප්‍රශ්නේ තේරිලා තියෙනවා මේ ආර්ථිකය දියුණු වෙන්නේ නැති සමහර විට හැමදාම එකතැන ඉන්නේ මේ වීරිය නැති කම නිසා මහන්සියලා වැඩ කරන වෙලාවට ඊට පස්සෙ උන්න ගෙදර යනවා ගිහිල්ලා රහතේ තියෙන ගත්තනම් සල්ලි ටික ඔව් ඒ හොඳටම හින්දින කම්ම වී ඉන්නවා එහෙම කළා සමහර විට ආයේ කීයක් හරි ණය වෙලා තමයි බාස්කුලිය අරගෙන වැඩට යන්නේ ඒ සාමාන්‍ය ජීවිතයේ බිඳවැටීම බේර ගන්න පුළුවන් ධර්මයෙන් විතරයි. නැයි බුදුරජාන් වහන්සේගේ අදහස දැනගත්තාම හිතේ පැහැදිලිම ඇති එක්කන කරනවන්නේ නේ. හිතේ පැහැදිලිම ඇති එක්කන කරනවා. රස්සාවල්ටට ගෑන් ළමයි වුණත් එහෙමයි. ඉතුරු කිරීමට වඩා ඒගොල්ලෝ කරන්නේ හරියට කන්නත් නැහැ. ඇඳුම් වලට එක්ක ගන්නවා. එක්ක මාස දෙකක් තුනක් පඩිය එකතු කරලා ඔන්න මේ සම්පූර්ණ වීදමට සරිලන්න ඔන්න එක ඇඳුමක් ගන්නවා. එතකොට අර ඉතිකේම ඉවරයි සල්ලි. ඒ වගේ අර බැලුවට පස්සේ අර ලොකු පුංචි සැපයක් සතුටක් හොයන්න ලොකු දුකක් විඳිනවා. විතර ඉඳලත් බෑ. රසාවක් කරන්නත් ඕනේ. ඒ කරන එකකින් ලොකුවට දැන් බොහෝ තැන් ලොකු පඩියක් හම්බ වෙන්නේ නැහනේ. සාමාන්‍ය පඩියක් හම්බ වෙන්නේ. පිරිමා ගන්නත් ඕනේ. හරියවම කෑමකුත් නැහැ. ඔක්කොම තියද්දි නිකම්ම නිකන් වේදමක් යනවා. එහෙම නැත්තම් සමහර තැන්වල වෙන්න ඕන පඩි කාලේ එනකොට ඔන්න සීල් හරි මොනවා හරි මොනෝහරි සංගීත හරි මොනෝහරි එකක් කියදෙනවා ඒ පළාතේ. ඔන්න මේ පඩි අන්තිමට එනකොට. ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා? මේක පඩි ගත්ත ආතන්ඩ ගියා ඉවරයි. හරි දුක හිතෙනවා මේ තමන්ව හසුරුව ගන්න පරිසරයෙන් අනුබලයක් නැහැ නේ. පරිසරයේ තියෙන අතට ගත්තද කීයක් හරි වේදන් වෙන්නමයි ඔක්කොම තියෙන්නේ. ඒකයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ නිසා මේ විදිහට ජීවත් වුණොත් නම් එයා දිනු වෙන්න පුළුවන් කියනවා. දැන් බලන්න දැන් මේ කියන්නේ ආර්ය ශ්‍රාවකයා ගැනනේ. දැන් ආර්ය ශ්‍රාවකයා සද්ධානුසාරී ධම්මානුසාරී එහෙම වෙලා යනවනේ. දැන් ධර්ම මාර්ගය යන එක්කිනාට නේද මේ උපදෙස් දීලා තියෙන්නේ. දැන් මේ අනිත්‍ය ගැන දන්න අනිත්‍ය ගැන කතා කරන එක්කිනාට තමයි මේ කියන්නේ. හතරට බෙදලා එක කොටසක් කාලා බීලා ඉන්න අනිත් කොටස් දෙක විහිදම ආදායම් මාර්ගයට එකතු කරන්ද අනිත්‍යක අරන් තියාගන්න කියන වේදමට හදිසියේදී කරදරයකදී ගන්න කාටවත් ණය වෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා මේ විදිහට කරන්න දක්ෂ වුණා නම් ගොඩාක් දැන් අපිට සමහර අය හම්බ වෙනවා හරියට මේ මෑත භාගෙ මට බොහොම ඒ වගේ ප්‍රශ්න ආවා මේ මගුල් ගෙවල් අරගෙන ණය වෙලා. ණය වෙලා මගුල් ගෙවල් අරගෙන. මොකටද? ණය වෙලා මගුල් කාලා. ඊට පස්සේ මේ රස්සාව හරියට කරගන්න නෑ හිතේ බරක් අර ලෝකෙට පේන්නේ යාළුවන්ට ඔක්කොටම ගෙනල්ලා කණ්ඩ බොණ්ඩ දීලා මේ ලুকু ණයක් අරගෙන අන්තිමට ඉතින් බඳලා ඉවරලා මොකද්ද මේගොල්ලන්ට කරන්න තියෙන්නේ කණ්ඩත් නෑ දෙන්නම එකතු වෙන ඊට පස්සේ රස්සාවට යනවා දෙන්නම එකතු වෙලා ණය ගන්නවා ඒ ණය පස්සේ හරියට මෙහෙට ආවා ඒ අසරණ වෙලා බැලුවම පස්සේ ඔක්කොම මගුල් ගවල් වලට ණය අර වැඩි හිටියෙක් නෑ මේවා කියලා දෙන්න එක්ක වැඩි හිටියෝ සමහරට ගමේ කවුරු හරි කෙනෙක් ලකුවට මගුල් ගියේ ගත්තා. මේක දැක්කා. දැකලා දෙමාපිය කියනවා පුතේ අපිත් ගම්ම එක. සල්ලිත් නැහැ. හොඳ ණය ගන්න. ඒ වගේ දේවල් කවදාවත් කරන්න හොඳ නැහැ. මොකද මේ ණය අරගෙන ලෝකේට පරකාශ කරනවට වඩා හොඳයි ණය නැතුව තියෙන විදියට පුළුවන් විදියට චාම් විදියට කටයුතු කරලා සතුටින් ඉන්න බයක් එකක් නැතුව සතුටින් ඉන්න හදාගන්න එක නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් දේශනා කරනවා දැන් මේ ඔක්කොම ආර්ය ශ්‍රාවකයා ගැන කිව්වේ නේ ආර්ය ශ්‍රාවකයා තමයි මේ සල්ලි එකතු කරගෙන හිටි ජීවත් වෙන හැටි මේ ඔක්කොම කිව්වේ ගෘහපති පුත්‍රය ආර්ය ශ්‍රාවකයා මේ දිසාහය සතර දිසාව වහලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද ආර්ය ශ්‍රාවකයා කියනවා මේ ආර්ය ශ්‍රාවකයාගේ සතර දිසාව වැහිලා තියෙන්නේ මෙහෙමයි කියනවා නැගෙනහිර දිශාවේ ඉන්නේ මව්පියෝ කියලා. ආර්ය ශ්‍රාවකයාට නැගෙනහිර දිශාවේ කවුද ඉන්නේ? මව්පියෝ ඉන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ දකුණු දිශාවේ ඉන්නේ, එතකොට නැගෙනහිර දිශාව පැත්ත හැරුණාම කවුද ඉන්නේ? මව්පියෝ ඉස්සරහා ඉන්නවා. දකුණු පැත්තට හැරෙනවා ඊළඟට. දකුණු පැත්තේ ඉන්නේ ගුරුවරු කියනවා. දකුණු පැත්තේ කවුද ඉන්නේ? ගුරුවරු. බටහිර පැත්තට හැරෙනවා කියනවා. බටහිර පැත්තට හැරුණාම ඉන්නේ අඹුදරුවෝ. අඹුදරුවෝ ඉන්නේ. උතුරු දිශාවට හැරෙනවා කියනවා. යාළුවෝ. හරි ලස්සනයි නේ බුදුරජාන් වහන්සේගේ විස්තරය. ආර්ය ශ්‍රාවකයා නැගෙනහිර පැත්ත බලනවා. නැගෙනහිර දිශාව අවුරාගෙන ඉන්නවා කවුද? දෙමාපියෝ. දකුණු දිශාව බලනවා. දකුණු දිශාව අවුරාගෙන ඉන්නවා ගුරුවරු. බටහිර දිශාව බලනවා. බටහිර දිශාව අවුරාගෙන ඉන්නවා අඹුදරුවෝ. උතුරු දිශාව බලනවා. උතුරු දිශාවේ ඉන්නවා යාළුවෝ. ඒ යට දිශාව බලනවා. බලද්දී තමන්ගේ සේවකයෝ ටික ඉන්නවා. උඩ දිශාවේ බලනවා ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. කොච්චර ලස්සනද. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ගෘහපති පුත්‍රය නැගෙනහිර දිශාවේ ඉන්න මව්පියන්ට මෙන්න මේ විදිහට පස් අයුරකින් උපස්ථාන කළ යුතුයි කියන. මොකද භතෝ නේ සම්බරිසාමි. භතෝ කියන්නේ පෝෂණය කළා. තමන්ව පෝෂණය කළා මේ දිමාපියෝ කියන එක අම්මා තාත්තා දැක ගමන් එයාට සිහි වෙන්න ඕනේ. එහෙනම් මම අම්මා තාත්තා පෝෂණය කළ යුතුයි. දැන් සමහර දරුවෝ මෙහෙ එනවා පැවිදි වෙන්න. මම ඒගොල්ලන්ට කියනවා ඒ දේවල් වල පස්ස තියාගෙන මං ආපහු යවනවා. දවල් කියන පුතේ අම්මා තාත්තට සලකන එක මේ වෙලාව ඔයා කරන්න තියෙන්නේ. පස්සේ පැවිදි වෙන්න. අම්මා තාත්තට මේ වෙලාවේ කවුරුත් නැති වෙලා මම දාලා ඉන්න එපා. අම්මා තාත්තට සලකලා ඒ රැස් කරපු පින අරගෙන එන්න පස්සේ කියනවා. මෙහෙම මම අදත් එක්කනේ පිටත් කරන්න ආස කියලා. අම්මා තාත්තට සලකලා එන්න කියලා. එතකොට ඒ අම්මා තාත්තට ඒ නැගෙනහිර දිශාව. එතකොට මව්පියන්ගෙන් අපි පෝෂණය ලැබුවා නම් අපි පෙරලා මව්පියන්ව පෝෂණය කළ යුතුයි. ඒ මව්පියන් බලාපොරොත්තු උනන් නැතත් අපිට යම්කිසි වගකීමක් ඒකේ තියෙනවා. දැන් මේ පැවිදි වෙච්ච අයටත් තියෙනවා. ඒක දවසක් බුද්ධ කාලේ ඒක ස්වාමීන් වහන්සේම පින්දපාතේ වැඩියා. වැඩලා ඒ පොඩි පැල්පතකට යනවා. ගිහිල්ලා අම්මට තාත්තට සලකලා ඒ පින්දපාතේ කොටසක් දීලා එනවා. මේක ආරංචි වුණා. ආරංචි වුණා මෙහෙමයි පාත්‍රයට ලැබෙන දෙයි මෙයා මෙන්න මෙයා ගෙදරට යවනවා කියලා. බුදුරජාණන් වහන්සේට භික්ෂුට අඳගෙන වඩ ගහලා ගියා. ඇයි මෙහෙම වුනේ අනේ ස්වාමිනී? දිමාපියන්ට සලකන්න කවුරුවත් නැහැ. ඒගොල්ලෝ අන්ත ආසරණ වෙලා රස්සාව කරගන්නත් බෑ. යමක් අතීපයි හයියෙන් වැඩක් කරගන්නත් බෑ. අනේ මට භාග්‍යතුන් වහන්සේ සිවුරු අරින්න කැමති නෑ මං. මම මේ ධර්ම මාර්ගේ යන ගමන් මම මේ හිතාගෙන ඉන්නේ මට ලැබෙන ධාර්මික ලැබෙන පින්දපාත දාණය කොටසක් අම්ම තාත්තට දෙනවා. සාදු සාදු භික්ෂුව කිව්වා. අනුමත කළා. එතකොට මේ ඒක ධාර්මිකයි නේ. ඒක ධාර්මිකයි කියන්නේ කාත් කවුරුත් නැති නිසා සැලකීම. ඊළඟට කිච්චන් නේසං කරිස්සාමි. ඒගොල්ලන්ගේ කටයුතු මහලුව සිටින ඔවුන්ගේ කටයුතු තියෙනවා. ඒගොල්ලෝ කරගෙන ආපු කටයුතු ඒව කරන්න කවුරුන් නැත්තම් මොකද කරන්න ඕනේ? දරුවෝ ඒව කරන්න ඕනේ. ඒක දෙවෙනි එක. ඊළඟට කුලවංශං තපිස්සාමි. එයාගේ ඒගොල්ලන්ගේ පවුල් පරම්පරාව අරගෙන යන්න ඕනේ. ඊළඟට දායජ්ජං පටිපච්චාමි. දායජ්ජං පටිපච්චාමි කියන්නේ දෙමව්පියෝ ආරක්ෂා කරලා දීපු දෙයක් තියෙනවනේ. ගහකොළ, වතු පිටි, ඉඩකඩන්, යානවාහන මොනවා හරි තියෙනවනේ. ඒවා ආරක්ෂා කරන්න ඕනේ. නාස්ති කරන්නේ නැතුව. ඒක දරුවෝ කරන්න ඕනේ එක. ඊළඟට දෙමව්පිය මරුණට පස්සේ දන් දීලා දානාදී පින්කම් කළා මව්පියන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. මේව තමයි කියනවා මව්පියන්ට කළ යුතු උපස්ථාන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අර එක තැනක දේශනා කළා ශ්‍රද්ධාව නැති දිමව්පියන්ව ශ්‍රද්ධා සම්පත්‍තිය පිහිටවනවා නම් සීලේ නැති දිමව්පියන්ව සීල සම්පත්‍තිය පිහිටවනවා නම් ත්‍යාගේ නැති දිමව්පියන්ව ත්‍යාගේ සම්පත්‍තිය පිහිටවනවා නම් ශ්‍රුත සම්පත්‍තිය නැති දිමව්පියන්ව ශ්‍රුත සම්පත්‍තිය පිහිටවනවා නම් ප්‍රඥාව නැති දිමව්පියන්ව පඥා පීරුණන් ඒ දරුවන් නයින් නිදහස් කියනවා. අනික උන්වහන්සේ දේශනා කරන්නේ මවපියන්ව කරේ තියාගෙන මේ අවුරුදු 100ක් උපස්ථාන කළත් ඒ ණය ගෙවන්න බෑ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමව්පියෝ. දෙමව්පියෝ දරුවන්ට අනුකම්පාවෙන් යුක්තයි. දෙමව්පියෝ දරුවන්ව පාපා නිවාරෙන්ති. ඔව් හැබැයි දෙමව්පියෝ දරුවන්ව පාපයට යොදවන්නේ නෑ. කල්යාණේ නිවේසෙන්ති. යහපත් දේ තුල පිහිටවනවා. ඊළඟට සිප්පං සික්ඛාපෙන්ති. ශිල්ප උගන්වනවා. දැන් ගොඩක් දෙමව්පියන්ට තියෙන මේ ශිල්පය ගැනීම විතරයි. මේ ප්‍රධාන මේ කරුණ දෙක ගැන ඇත්තට දිමාපියෝ අත ගණන් ගන්න නෑනේ. දිමාපියෝ හිතන්නේ යුතුකම හැදිරිට ළමයි කොහමරි ස්කූලෙකට දාගන්න ඕන, පිස්කෝලෙකට දාගන්න, පන්ති යවන්න, විභාගෙ කොහමරි පාස් කරලා දෙන්න, ඒ ගැන විතරයි. ඒ ළමයලව පින් කරවන්න ඕනි, පලෙන් බලක් ගන්න ඕනි, මේව ගොඩක් දිමාපියන්ට තේරෙන්නේ නෑ. ඊළඟට තියෙනවා පති රූපේන ධාරින සංයෝජනති. ඒක කියන්නේ මේ දරුවාට ගැළපෙන විදියට සුදුසු කාලකදී ඔව් ආහාර විවාහ කටයුතු කරලා දෙන්න ඕනේ. සමේ දායජ්ජ නියනේ. එතකොට ඊළඟට ඔව් සුදුසු කාලයේදී ඒ ළමයින්ට ඒවා පවරන්න ඕනේ කියනවා. තමන්ට දෙන දිමාපිය සතු දේවල් දරුවන්ට සුදුසු කාලයේදී පවරන්න ඕනේ කියනවා. ඉතින් මේවා ඉතින් හරි විදියට කරන්න ඕනේ. මට මතකයි එක පවුලක් හිටියා. ඒක මට මතක නැහැ කොයි පළාතෙද කියලා. එක දුවයි හිටියේ. දුවට හොඳට ඉගැන්නුවා. උගන්නලා කොහේ හරි වෙන ආයත පනාතකට මේ දුව බඳලා දුන්නා. ඊට පස්සේ බෑන හැමදේම දුවට රණ්ඩු කරනවා. දුවට ගහනවා, හිරිහැර කරනවා, අම්මා තාත්තින් මහගේ ලියාපන් කියලා. දුව මොකද කරේ? හැමදේම අම්මට කියනවා, අඬන්න අම්මා තාත්තට කියනවා. ඉතින් අම්මා තාත්ත කිව්වා එහෙනම් දුවගේ නමට නෙමෙයි ඉල්ලන්නේ, බෑනගේ නමට ඉල්ලනවා. මට හොඳට මතකයි ඒ වගේ එක සිද්ධියක් වුණා. ඒ එක තනිගේ ඒගේ ආයිතිය තිබුණේ දුවට. දුව බැන්දා. ඊට පස්සේ බෑන හැමදාම ඒ දුවට ගහ ඒ ගේ ඉල්ලනවා. ඒ ගෙදර ඉන්නවා අම්මයි තාත්තා. දැන් දුවට තියෙන දෙමාපිය කෙරේ ආදරේ. දුව මොකද කළේ? ඉතින් අම්මලා දැන් ඒ දුවට ගහ ඉල්ලනවා. දිනකට ඒ දුව මේ දැන් බැලුව බේර ගන්න බෑ. අම්මා තාත්තා ලෑස්තුනා ලියන්න. මම කිව්වා බෑ අම්මා තාත්තා ලියා දෙන්න බෑ. කවදාරි අපිට පහ පාරට යන්න වෙයි. මේ මිනිස්සයා මේ ඉඩම වික්කොත් මේකේ වික්කොත් අපිට මහපාරට යන්න වෙනවා. කරන්න බෑ. ඊට පස්සේ බෑනකව එහෙනම් අපි පෞල් ජීවිතෙත් ඉවරයි කිව්වා. දුව කිව්වා කමක් නෑ. දුව දික්කසාද වුණා. ගේ බේරුණා. අම්මා බේරුණා. තාත්තා බේරුණා. ඊට පස්සේ තාත්තා නැතුව ගියා. අම්මට උපස්ථාන කළා. ඒ දුවට තමයි මං වකුගඩුව දුන්නේ. ඊට පස්සේ ඒ දුව අම්මව මැරෙනකම් අම්මට උපස්ථාන කළා. උපස්ථාන කළා තමයි ඒ දුව නැති වුණේ. එතකොට බලන්න දෙමව්පියන්ට කොච්චර ආදරෙන් තමන්ගේ පෞල් ජීවිතෙත් අතහැරගෙන අම්මට තාත්තට තමන්ගේ ගෙදරට අනතුරක් වෙයි කියලා ඒක ආරක්ෂා කළ ඒ දුව ගොඩක් කල්පනා කළා. අන්තිමට ඉතින් හරි දුකසී පුදුම ධෛර්යයකින් මේ මිනිස්සු නැගී හිටියා. ඉතින් වකුගඩුව අසනීපෙල දැන් දුන්නට පස්සේ බෙහෙත් හේතු හොයා ගන්නත් උනේ. සල්ලිත් නැහැ. හිටපු ඉස්කෝලේ ගුරුවරියා. ඊට පස්සේ මම බලන්න ගිය දවසක් මේ අම්මා අසනීපෙල ඉන්නකොට. එතකොට පොඩියට යා ගෙදර චූටි කඩ කැල්ලක් දාගෙන ඉස්කෝලේ කිට්ටු නිසා පොත් විකුණනවා. ඉස්කෝලේ ළමංගේ පොත්පත්. විකුණලා ඒකෙන් එහෙම කරගෙන මට කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේ නිසායි මම මේවා ඉගෙන ගත්තේ. මම මේ නැතිබෙරි ළමයින්ට දැන් උගන්වනවා. නොමිලේ යා නැතිබෙරි ළමයින්ට උගන්වනවා. ඔක්කොමත් කරනවා. අම්මටත් උපස්ථාන කළා. බලන්න මේ පින තියෙන කෙනාට කරකෙලා ආපු හැටි නේද? ඉතින් තව පවුලක් හිටියා. ඒ පවුලට එහෙම වුණා. ඉතින් අම්මයා මේ දූ කෑ ගන්න ගත්තා. අම්මේ මෙහෙමයි. එහෙනම් මේක ලියමු කිව්වා. ඉතින් අම්මලා කිව්වා නම් හොඳයි. එහෙනම් මේ ජීවිත භුක්තිය තියාගෙන අපි එහෙනම් ලියන්නම් කිව්වා. එතකොට ආයෙ ගහන්න ගත්තා. ජීවිත භුක්තිය තියාගෙන ලියන්න බෑ. දීලා කියාපන් සම්පූර්ණ මට ලියලා දෙන්න කියලා. ඊට පස්සේ අම්මයා කිව්වා අම්මේ කරන්න දෙයක් නැහැ. මේ පවුල් ජීවිතේ මං ගෙන යනවා. ළමයි ඉන්නවා. කරන්න දෙන ලියන්න කිව්වා. ලිව්වා. අනේ ටික දවසක් ගියා. උන් ආරංචි වුණා. ගේ ඉදම විකුණලා. අම්මා තාත්තා දෙන්න එළියට බහලා ගියා. ගිහිල්ලා ඉතින් ඒගොල්ලෝ ගැන විස්තරයක් මම දැන් දන්නේ නැහැ. ඔන්න මේ එක එක්කෙනාගේ ජීවිතවලට යන කල දසා. ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ මේ ජීවිතේ කොහොමද මේක යන්නේ කියලා. හැබැයි ඉතින් එකක් නම් පැහැදිලි. අපිට උදව් කරන්නේ පින්නමයි නේ. අපි ඒක නේ කියන්නේ ඉතින් හැම දෙයකටම එපෑ යම් කිසි පින ඒක හැමෝටම වෙන දෙයක් නෙවෙයි මේ සමහර අවස්ථාවල් තියෙනවා මේ සමහර අම්මලා කියනවා අනේ මේ මේ බෑන අනේ ස්වාමීනි මේ බෑන මේ දුවට වඩා හොඳයි කියනවා ඒ කියන්නේ ඒ දුවටත් වඩා ආදරෙන් මේ දෙමාපියන්ට බෑන සලකනවා සමහර තැන්වල කියනවා දෙමාපිය ඇවිල්ලා අනේ ස්වාමීනි මේ ලේලි අපි පුතාට වඩා හොඳයි කියනවා ඒ කියන්නේ එහෙම සලකනවා ඒ එක එකනාට ලැබෙන පිනට අනුව ඒ තියෙන්නේ නේ තනිකර මේක පිනක් සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ ඔව් සැප වැඩෙන්නේ පිනට අනුවයි ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා නැගෙනහිර දිශාව ගැන දකුණු දිශාව ගැන උන්වහන්සේ දේශනා කරනවා ගුරුවරු ගුරුවරු දැක්කාම පාඩි වෙලා ඉන්න එපා කියනවා නැගිටින්න කියනවා උත්ථානේන නැගිටින්න කියන ඉන්න ආසනේ ඊළඟට ගුරුවරුන්ට උපස්ථාන කරන්න කියන උපස්ථාන ඊළඟට සුස්සූසාය ගුරුවරුන්ට සවන් දෙන්න කියන ඉගෙන ගන්න කියන ඊළඟට කියන පාරිචර්යාය ගුරුවරුන්ට වතාවත් කරන්න කියන ඊළඟට සක්කච්ඡං සිප්පං පටිගන්නේන ඊළඟට හරි විදියට ඒ කාරණෝ ශිල්ප ශාස්ත්‍ර හරි විදියට ඉගෙන ගන්න කියන මේක කියනවා ශිෂ්‍යයා විසින් ගුරුවරයාට කරන්න තියෙන ඊළඟට ගුරුවරයා ශිෂ්‍යයා සම්බන්ධයෙන් මෙහෙමයි කියනවා පළවෙනි කාරණේ මොකද්ද ශිෂ්‍යයාට අනුකම්පා කරනවා පළවෙනි එක මොකද්ද ගුරුවරයාගේ ශිෂ්‍යයාට අනුකම්පා කරනවා සුවිනීතං විනින්ති ඊළඟට ගුරුවරයා ඒ ශිෂ්‍යාව ඔව් හොඳට හික්මවනවා ඊළඟට සුග්ගහිතං ගාහාපෙන්ති ඊළඟට මොකද්ද කරේ ඔහුට මනාකොට උගන්වනවා උගන්වලා සියලු ශිල්පයන්හි ඒ ගුරුවරයා දන්න දේවල් ඔක්කොම ශිෂ්‍යයාට කියලා දෙනවා ඊළඟට මිත්තාමච්චේසු පටියාදෙන් ඊළඟට ගුරුවරයා ශිෂ්‍යාව තමන්ගේ හිතවත් අයට ප්‍රධාන අයට හඳුන්වලා දෙනවා මේ මගේ ශිෂ්‍යෙක් මෙයා හොඳ කෙනෙක් මෙයා දක්ෂයි මෙයා වැඩ කරනවා කියලා හඳුන්වලා දෙනවා මේ විදිහට ඒ දිශාව ආරක්ෂා වෙන්න කියනවා දකුණු දිශාව ඊළඟට කියන ගෘහපති පුත්‍රය නැගෙනහිර දිශාව දකුණු දිශාව ඔව් බටහිර දිශාවයි බටහිර දිශාවේ ඔන්න දැන් බටහිර දිශාව කියලා කියන්නේ කවුද අඹුදරුවන් ඒකෙදි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බටහිර දිශාවේ පුත්තදාර සම්බන්ධයේදී මේක විශේෂයෙන්ම කියන්නේ ස්වාමියා සහ බිරිඳ මේක කියනවා බිරිඳට සම්මාන නාය පළවෙනි කාරණේ එක කියනවා ස්වාමියා බිරිඳට මොකද කරන්නේ ගෞරවයෙන් කතා කරන්න කියනවා ගෞරවයෙන් කතා කරන්න කියනවා බිරිඳට හැබැයි ඉස්සර නම් ඒ වගේ බොහොම ගරුසරව ඇතුව බිරිඳට කතා කරලා තියෙන මට මතකයි ඉස්සර නෙමෙයි දැනුත් එහෙමයි සමහර විට මේ අපි ඉස්සරහා කියනවා මේ බිරිඳ අඳුන්ලා දෙන්නේ ස්වාමීනි මේ දරුවන්ගේ අම්මා මේ දරුවන්ගේ අම්මා කියලා කියනවා ඒ කියන්නේ ඒ ගෞරවය සම්මානය මේ දැනුත් තියෙනවා ඒවා ඊළඟට අනවමාන නාය අවමන් කරන්නේ බිරිඳට අවමන් කරන්නේ නැහැ එතකොට අර ගෞරවය දක්වලා කතා කිරීම හරි උපකාරයි හරි මේ ඕයි තමුසේ ඒව නැහැ නේ එතකොට මේ ගෞරව දක්වලා කතා කරනවා බිරිඳට ගෞරව දක්වලා කතා කරනවා අවමානෙන් කතා කරන්නේ නෑ අපහාස කළ කතා කරන්නේ නෑ ළමයි ඉස්සරහා විහිළු කරන්නේ නෑ දැන් සමහර අවස්ථාවල් තියෙනවා සමහර මේ බිරිඳට මේ තාත්තා ළමයි ඉස්සරහා විහිළු කරනවා ඊළඟ ළමයිනත් උසි ගන්නවා අම්මට විහිළු කරවන්න එතකොට මේ අම්මලා කොච්චර කඩාගෙන වැටෙනවද නේ ඉතින් ඒ නිසා එහෙම කවදාවත් කරන්නේ ආර්ය ශ්‍රාවකයෝ දැන් සමහර තාත්තලාට විහිළු කරන්න අම්මලා ළමයි පොළඹවන පුතේ තාත්තට මේ නම කියපන් නං හදලා කියනවා එතකොට ළමයි මොකද කියන්නේ තාත්තට ඔච්චම් කොන්නෝ. එතකොට අම්මා මොකද කරන්නේ? හිනා වෙනවා හයියෙන්. ඊට පස්සේ ඕක රණ්ඩුකට පැටලෙනවා. එහෙම රණ්ඩු සරවල් ගැලවල ඇති වෙනවා. මේකට හේතුව තමයි ඒගොල්ලෝ ආර්ය ශ්‍රාවකයන් වශයෙන් කටයුතු නොකිරීම. ආර්ය ශ්‍රාවකයෝ වැදගත්. ආර්ය ශ්‍රාවකයන්ගේ ජීවිතේ දැන් මේ හැම එකකම පේන්නේ නැද්ද මේ වැදගත්කම? වැදගත් කියලා ලෝකේ තියෙනවනේ දෙයක් නේ. ඒ වැදගත්කම මේ කියන්නේ. ඊළඟට එතකොට බලන්න බිරිඳට සම්මාන දක්වලා කතාබස් කරනවා ගෞරව කරනවා දැන් තමන් කණ්ඩි ඉස්සර සමහර දීමෝපියන් ගන්න පුතිය අම්මා කෑවද එතකොට මේ දරුවන්ට උනත් දෙමාපියන්ට ආදරේ ගෞරවේ ඇති වෙන්නේ එතකොටනේ. එතකොට අවමන් කරන්නේ අනතිචරියාය. හරි වැදගත් වචනයක්. තමන්ගේ බිරිඳ ඉන්නවාද? බිරිඳ එහා බිරිඳ ඉක්මවා ගිය දෙයක් ගැන යා හිතන්නේ නැහැ. බිරිඳ ඉක්මවා දෙයක් ගැන ස්වාමියා හිතන්නේ නැහැ. එතකොට බිරිඳ ඉක්මවා ගියපු ජීවිතයක් ගැන හිතන්නේ නැති වුණාට පස්සේ එතකොට ස්වාමියාගේ ජීවිතේ තියෙන කවුරු වටාද? බිරිඳ වටා. ඊට පස්සේ තියෙනවා ඉස්සරිය ඔස්සක් ගේන ගෙදර ප්‍රධානත්වය බිරිඳට පවරන. එහෙනම් කටයුතු වල ප්‍රධානත්වය බිරිඳට පවරන. මේක ඉතින් අර දෙන්නම හැබැයි එකට යන්න ඕන එකට. නැත්තම් බිරිඳට පවරලා ආර්බුද හටගත්තු තැන් මන් දන්නවා. ඊට පස්සේ සමහර බිරිඳවලු ස්වාමියාව නිකන් දාසියා වගේ පාගගෙන හිටු කියලා එහෙම ඉන්නවා. එතකොට ඒ ස්වාමියා තැලි පොඩිවි අසරණ වෙනවා. එහෙම වෙන්නේ නැතුව ඒ මේක සිද්ධ වෙන්න මේ මුලින්ම හිත හදාගන්න දැන් සම්මාන කරලා ගෞරව දක්වලා එතකොට බිරිඳට තේරෙනවා නම් මේ ස්වාමියා ඉන්නේ තමාත් එක්ක හේවනැල්ල වගේ කියලා. එතකොට ඒ අරුපුදේ හටගන්නේ. මොකද දැන් සමහර පවුල් තියෙනවා ඒ පවුල සම්පූර්ණයෙන්ම උඩට උස්සලා ගන්නෙ බිරිඳ. ළමයිව උගන්නලා ගෙවල් දොරවල් හදලා ඊළඟට ස්වාමියාව වැරදි ආශ්‍රය දෙන්න නොදී බේරගෙන අර බුද්ධ දේශනා තියෙනවා නේ එක එක භාර්යාව ගැනනේ. ඒ භාර්යා මාතෘ භාර්යා සඛී භාර්ය මෙහෙම භාර්යාව ගැන තියෙනවා. ඒ වගේ අය ඉන්නවා. හරි පුදුමයි තුන දැන් ඒ වගේ අය මේ අපිට ඇවිල්ලා සමාජයට කතා කරනවා. මේ සමහර අවස්ථාවල් තියෙනවා මේ ඒ බිරිඳ ගැන ස්වාමියා අපිට කියන ප්‍රශංසා කරනවා. අනේ ස්වාමීනි මේ බිරිඳන් නෙමේ මට ලැබිලා තියෙන මේ අම්මා කෙනෙක් කියලා මේ අපිත් එක කියනවා. එතකොට පේනවා මේ මුළු පවුලම උඩට උස්සලා ගන්නවා. සමහරවිට ඉතාලම දුප්පත් විදිහට මේ බඳිනකට ඒගොල්ලෝ සමහරවිට හරියමං ගියක්වත් නැහැ. හැබැයි ඉතින් කාලයක් ගියන් පස්සේ ළමයිත් හොඳට උගන්වලා ළමයි හොඳ ඉස්කෝල වලට යවලා මේගොල්ලෝ හොඳ ගෙවල් දොරවල් හදාගෙන ව්‍යාහන වාහන අරගෙන හොඳින් ඉන්න බැලුවම් පස්සේ සම්පූර්ණයෙන්ම එක්කෙනෙකුගේ පිනක් බිරිඳ. එහෙම අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ අර පින කියන එක ඊළඟට අලංකාර නුප්ප දානේන අලංකාර ඒ කියන්නේ බිරිඳට උමනා කරන කනකර ආභරණ ආදිය අව අරන් දෙන්න ඕනේ කියනවා. මේක තමයි කියනවා පස්චිම දිසාවේ ස්වාමියා විසින් බිරිඳට කරන සැලකීම. ඊළඟට බිරිඳ විසින් ස්වාමියාට කරන සැලකීම මේක තියෙනවා සුසංවිහිත කම්මන්තාච හෝති. වැඩ කටයුතු ඔක්කොම හොඳට පිළිවෙලට කරනවා. ඊළඟට තියෙනවා සුසංගහිත පරිජනාච. ඒ ස්වාමියාගේ පිරිවරටත් හොඳට සංග්‍රහ කරනවා. තමන් ගෙදර දුරේ වැඩ කටයුතු හොඳට වෙලා බලලා කරනවා. ස්වාමියාගේ පිරිසට හොඳට සංග්‍රහ කරනවා. ඔබට මතකද විසාකා ඒ වගේ කෙනෙන්නේ? විසාකා මේ ඉස්සෙල්ලම මතකද විසාකා අර මිගාර සිටුමාගේ ගෙදරට ගිය වෙලාවේ අර ගව දෙනා පැටියෙක් වදන්න ගිහිල්ලා විසාකානේ රෑ ගිහිල්ලා පිරිසත් එක්ක එකතු වෙලා ඒ කටයුතු වලදී උපස්ථාන කළේ ගව දෙනට. ඒකින් ප්‍රශ්නිකුත් ඇති වෙලා පස්සේ හේතු වෙන්නේ මේ පිරිස ඔක්කොම බෞද්ධ උනේ. එතකොට අනතිචාරිණී බිරිඳ කවදාවත් තමන්ගේ ස්වාමියා ඉක්මවා යන්නේ සම්බතං අනුරක්කති. ස්වාමියා ගෙනත් දෙන යමක්ද රැස්කලේ යමක්ද ඒක ආරක්ෂා කරනවා. ඊළඟට දක්කාච හෝති අනලසා සබ්බ කිච්චේසු. සියලු වැඩවලදී දක්සයි කම්මැලි නැහැ. එතකොට කම්මැලි නැතිකම මං හිතනවා නිවසකට ඉතාම උමනා කරන වාසනාව ගෙනත් දෙන දෙයක්. ගෙදරකට වාසනාව ගෙනත් දෙන ප්‍රධානම දේ තමයි කම්මැලි නැතිකම. කම්මැලි නැතිකම. කම්මැලි වෙච්ච ගමන් ගෑට කෑවද පිඟන් කෝප්ප ඔක්කොම කොහෙද? කුස්සියේ එක්ක අර හොදන භාජනේ එහෙමම දැම්මා අත හේදුවා. ඒව හොදන්නේ පහුවදා දවල්ට. එහෙම ගෙවල් තියෙනවනේ හොදන්නේ. මට මතකයි මේ ඉන්දියාවේ මං ඉඳෙද්දී අත මං උයන ළමෙක් ගත්තා. දැන් උන් ඉතින් දවල්ට නෙවෙයිනේ දැන් දවල්ට වෙලා මං ඒ ළමන්ට කිව්වා පොඩ්ඩක් තියාගන්න කියලා. ඉතින් දැන් ඔන්න මම හවස බලද්දී අර සිංකිකේ වලම් පිඟන් කෝප්ප ඉඳුල් ඔක්කොම දාලා මේ කොල්ල වහලා සද්දන තු ඉන්නවා. මං ඒවා මේ මොකද මේ කියලා. දැන් අපි හෙට උදේට හොදන්න කියලා. මං කොබලයි ගෙවල් වල මෙහෙමද හැමදාම හොදන්න කියලා. මේ මතම මං කව මේක කරන්න එපා භූතයෙනවා. පෙරේතයෙනවා උඹ අල්ලගනි හොදවට රැට හොදලා කරලා පිරිසිදු කරලා තියාපන් කිව්වා. මියා හිතුව ඇත්ත තමයි දැන් මේ හරි වැඩේ වෙන්නේ. එවෙලෙම මං කව එවෙලම හොදපන් දැන් මම හොදපන් කිව්වා. හේ දෙව්වා පිරිසිදු කළා. එදා ඉඳලා දැන් හැමදාම රැට ගිහිල්ලා බලද්දි සම්පූර්ණ පිරිසිදු කරලා තියෙනවා. මං කව මේ විදිහට ඔයා ගෙදර ගිහිල්ලා කරන්න නෑ මෙතෙක් කල් ගෙවල් වල එහෙමයි කිව්වා. මම පුදුමයටපත් වුණා මේ මිනිස්සු කොච්චර අපිරිසිදු ජීවිතයක්ද ගත කරන්නේ කියලා. ඒ රටේ විතර නෙමෙයි මෙහිත් තියෙන්නේ කම්මැලි එක්කෙනා හොදන්නේ නැහැ ඇඳුම් ගොඩ ගහිනවා. හොදන්නේ නැහැ. ඕමනානම් හොදගන්න අවස්ථාව තියෙනවෝ නම් ටීවී බලන්න පැය ගාණක් ගන්නවා. වල්පල් කතා ඒ කවුරු එක්කෙනෙක් ඉන්නවා. එළුන්න වාඩි වෙන සැටි මන්න මෙයත් වාඩි වෙනවා. ඔන්න තේ එකක් හදාගෙන. ඉතින් ඔයි අහා කියන දේවල් කතා කර කර පැය ගාණක් ගත කළ යත් යන වෙනනම් යන්නම් කියලා මෙයත් ඉතින් ඔන්න ඉන්නවා. මේ වගේ නේද ගොඩක් දේවල් වල තත්ත්වේ. එතකොට දිනුවක් නැහැ. ගෙදරක කම්මැලි නැතිකම හරියට උපකාරී වෙනවා. ගෙවල් දොරවල් නිකන් බලද්දි බබලන්න ගන්නවා. මේ කියන එක නිකමට අතලා බලන්න. ගෙවල් දොරවල් බබලන්න ගන්නවා. කවදාවත් කිලිටු ඇඳුම් ගොඩ ගහන්න එපා. ඒක දැනක තියන්න එපා. ඒක පුළුවන් මට්ටමින් එක එක හැදෙන. ඒ වෙලාවට හොදන්න. වැස්ස දවසක් આવොත් අයිරි පිළිකන්නේ හරි වැලක් දාගන්න. එහෙමයි කරන්න ඕනේ. කවදාවත් ඉඳුල් භාජන රැට ආහාර ගත්තට පස්සේ ඉඳුල් භාජන තියන්න එපා. ඒ ඔක්කොම හොදන්න ඕනේ. හොදලා පිරිසිදු කරලා භාජන ටික තියන්න ඕනේ. පොඩි වෙලාවක් යනවා. සමහර අවස්ථාවල් තියෙනවා දැන් අර ගෙවල් වල හැදිලා තියෙන රටාවට සමහර විට ඒ අම්මට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මොකද ඔන්න ළමයි ඔක්කොටම ඉරලා මේසෙට ඇරලා තිබ්බා. ළමයි කෑවා අත හොදගත්ත වාඩි වුණා ටීවී එක ඉස්සරහ. ස්වාමියා කෑවා අත හොදගත්ත වඩුණා ටීවී එක ඉස්සරහ. අර ඔක්කොම අස්කරන්න ඕනේ කවුද? අම්මා. ඒතර අම්මට හැමදේම මේක කරන්න බෑනේ. මේක කරද්දි එපා වෙනවා. එපා වෙනකොට ඒ අම්මා නිකම්ම පෙළඹෙනවා. මේ ටික ඔක්කොම කොට ගහලා එයත් අත හොදගෙන අතන වාඩි වෙන්න පෙළඹෙනවා. වෙන්න බැරිද මේක අම්මා කෙනෙකුට? ඊට පස්සේ අයි මේක සහායයක් දෙන්න කෙනෙක් නැහැ. ළමයි ඉන්නවා ළමයි ඕන ඉස්කෝලේ යනවා එනවා අපගම ළමයි ඇඳුම් ගල්ලා එහෙම පැත්තකින් දානවා. ඊට පස්සේ ළමයින්ට කන්න ටික දෙන්න ඕනේ. ආ ඊට පස්සේ ළමයා පාඩම් කරනවා. පැත්ත පලාත බලන්නේ. දැන් අපි දන්නවනේ දැන් අපි පොඩි කාලේ වගේ නෙමෙයි හරි වෙනස්. දැන් අපි පොඩි කාලේ අපි ඉස්කෝලේ ඇරිලා එන්න ඕනේ. ඇයිලා අපි සෙල්ලම් කරන්නත් ඕනේ. කඩේ යන්නත් ඕනේ. අම්මට උදව් කරන්නත් ඕනේ. අපි ඔක්කොම තනියම අපි ගෙවල් අපි කළා. දැන් එහෙම මොකක්වත් නැහැ. දැන් උන උදේ පාන්දර අම්මා නැගිටලා ළමයට මේව කළා. ළමයට ඇඳුම අඳින ගමන් අම්මා ළමයට කවනවා. ඔන්න ළමයා ඉස්කෝලේ යවනවා. කණ්ඩන් මොනවද ලෑස්ති කළා. ඔන්න එනකොට ආයෙ ළමයා ආවලා ඉස්කෝලේ ඇඳුම ගැලෙව්වා වෙන ඇඳුමක් ඇඳ ගියා. දැන් අම්මා ඒකත් හොදන්න ඕනේ. අරකට තරන්න. ඔන්න ළමයා එනවා ආයෙ රැයට එන්නේ ළමයා ගෙදර. අර අපි ගත කරපු ජීවිතය තුන දෙමව්පියත් එක්ක එකට හිටපු එක අද හුඟක් අඩුයි. ඒවෙන් මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා ඒ අර ඒක සලකන්න ඕනේ. එතකොට මිත්‍රා මාත්‍යවරුන් සලකන්න ඕනේ. ස්වාමියා බිරිඳට සලකන්න. දැන් මේ කරුණු කාරණා පැහැදිලිනේ කියපුවානේ. ඊළඟට මේ මම විස්තර කරේ දක්ෂකම ගැන නේ. අබිරිඳකක හේතු වේද? ඔව් දක්ෂකම. ඒක විශේෂයෙන්ම මේක තියෙන්න නම් තමන්ගේ පාඩුවේ වැඩ කරන බිරිඳක් විය යුතුයි. වටේ පිටේ යාළුවෝ ගොඩක් හදාගෙන ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ ගමනක් යනවා නම් ඒ ඔක්කොම gedara සංවිධාන කටයුතු කළා හරි ගස්සලා තමයි ඒ කියන්නේ බිරිඳ යන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා උතුරු දිශාව. උතුරු දිශාව කියන්නේ කවුද? යාළුවෝ. යාළුවෝ ගැන තියෙනවා යාළුවන්ට උපකාර කිරීමෙන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ අවස්ථාවල දව උපකාර කිරීමෙන් ප්‍රිය වචනෙන්. ඊළඟට අත්චර්යා කියන්නේ ඒ දියුණුවට උපකාර වන දේ සම්පාදනය කළ දීමෙන් සමානව සැලකීමෙන් මේක හොඳ ලක්ෂණ වචනයක් තියෙනවා අවිසංවාදනතාය. අවිසංවාදී. අවිසංවාදී කියලා කියන්නේ කලකෝලහල ඇති කරගන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවල යාළුවෝ එකතු වෙලා වාද කරගන්නවනේ. මේ වාද කරගන්නේ නැහැ කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ. යාළුවෝ එකතු වෙලා වාද කරගන්නේ නැහැ. එහෙම වාසය කරනවා. අනිත් යාළුවෝ මොකද කරන්නේ? එතකොට ඒ පෙරලා ප්‍රමාදූ වෙක්කිනාව රකින්නවා, ප්‍රමාදූ වෙක්කිනාගේ බඩමුට්ටු රකින්නවා, බීරපත් වෙච්ච එක්කිනාව ආරක්ෂා කරනවා, කලවරයකදී අතාරින්නේ නැහැ. මේ විදිහට වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා මේ යට දිශාව. යට දිශාවේ කවුද ඉන්නේ? සේවකයෝ. සේවක වෙන සේවකයන්ට තියෙනවා යථා බලං කම්මන්ත සංවිධානයේන එයාට පුළුවන් වැඩි පවරන්න ඒ සේවකයෙකුට පුළුවන් වැඩි පවරන්න එතකොට ඒක සතුටින් කරනවා ඊළඟට බත් වේතනානුපදානයේන ඊළඟට එයාට බත් වැටුප් දෙන්න කියනවා ඒ කියන්නේ එයාට කෑම බීම ඇඳුම් පැළඳුම් සහ එයාට උමනා කරන අවශ්‍ය ගෙවීම කරන්න කියනවා ඊළඟට ගිලානුපට්ඨානේන සේවකයා අසනීපෙච්ච වෙලාවට එයාට උපස්ථාන කරන්න කියනවා. හරි ලස්සන එකක් තියෙනවා මේකේ. අච්චරියානම් රසානම් සංවිභාගේන. ඔව් ප්‍රණීත රසවත් දේවල් හම්බ වුණොත් gedara කට්ටි විතර කන්න එපා කියනවා. ප්‍රණීත රසවත් දේවල් හම්බ වුණොත් දැන් gedara කට්ටියට වෙනම වෙලා අනිත් අයට වෙනම උයා ගන්න එහෙමත් තියෙනවනේ කිවල් නේ. සේවකයන්ට අනිත් කට්ටියට වෙන්න බාලහාල් දෙනවා. ගෙදර කට්ටියගෙන අපිට මේක ව්‍යාපං අපිට මේවා ව්‍යාපං උඹලා මේවා ව්‍යා ගන්නilla උඹලා මෙන්න මේ හොද්ද හදාගන්නල කියලා දෙනවා ඉතින් මේ සතුටින් කරයිද නෑ නේ මේක හරි ලස්සනයි මේක කියනවා ඒක ලස්සන වචනේ අච්චරියන්න රසානං සංවිභාගේන එනි ප්‍රණීත ආශ්චර්ය රස බෙදා ගන්න කියනවා අපි ගත්තොත් කේක් එකක් හම්බ වුණා කියමු මොන කේක් කේක් එකක් දාගෙන ආවා දැන් කවුරුත් කැමතිනේ එතකොට ඔන්න ගෙදර කට්ටියට දුන්නා එනක අනිවාර්ය මේ වගේම කොටසක් සේවකයාටත් දෙන්න ඕන. එතකොට තමයි එයා සතුටින් වාසය කරන්නේ ගෙවල් වල. දැන් සමහර අවස්ථාවල් තියෙනවා ඔය පිටරට යනවනේ වැඩ කරන්න. දැන් මේ ධර්මයමකුත් නැති ලෝකෙකට යන්නේ. හරියට දුක් විඳිනවනේ. ඔය අතරේ සමහර පවුල් තියෙනවා හරීම පුදුමයි. ඒ පවුලේ අය වගේ. එකති වෙලා මේගොල්ලෝ කාලි විරණ පස්සේ මෙහි ඇවිල්ලා ඒ ගෙවල් වල කතා කරනවා එනවා ඒ වගේ හරි සම්බන්ධකම් ඇති වෙනවා. ඒත් ඉතින් පින වෙන්නේ නැති නේ. ඊළඟට සමයේ වොස්සග්ගේන. සමයේ වොස්සග්ගේන කියන්නේ අවස්ථානුකූලව වැඩවල නිදහස් කරන්න කියනවා. සමහර අවස්ථාල් එනවා ඒ සේවකයෙකුට ගමනක් යන්න ඕනේ. පින්කමකට සහභාගී වෙන්න ඕනේ. දානයකට යන්න ඕනේ. අවසර ඉල්ලනවා. දෙන්නේ. එතකොට යාට රස්සාව එපා වෙනවනේ. සමයේ වොස්සග්ගේන කියන්නේ ඒකයි. අවස්ථානුකූලව නිවාඩු දෙන්න ඕනේ. අවස්ථානුකූලව නිවාඩු දෙන්න ඕනේ. දැන් මම හොඳටම දන්නවා මේ අපේ වැඩසටහන් වල තියෙන ළමයි ඉරිදා දවසට මෙහෙකට එන්න අවසර ඉල්ලුවාම ජොබ් එකකින් අවසර දෙන්නේ. ඒකට මේ ළමයි කරන්නේ මොකද්ද? රස්සාවෙන් අස්වෙනවක්. එක්ක බොරු කියලා බොරු නිවාඩු දානවා. එහෙම කළා ඉතින් අපිට වෙලා කියනවා මම මෙහෙම කළා මට එන්න දෙන්නේ. මම බොරු කියලා ආවේ කියලා. ඊට වඩා හොඳනේ ඉරිදා දවසට නිවාඩු දෙන්නේ එකනේ. ඉතින් එහෙම කරන්නේ ඒක හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට යට දිශාව. ඊළඟට තියෙනවා මේ සේවක පිරිස කළ යුතු දේ. ඒක තියෙන්නේ කොහොමද? පුබ්බට්ටායිනෝචමති. පාන්දරින් නැගිටිනවා කියන්නේ. ඒකේ තේරුම මොකද්ද? වෙලාවට වැඩට යනවා. වෙලාවට යනවා. වෙලාවට නිකුත් වෙනවා. ඒ කියන්නේ යා අතුල් වෙනවා වෙලාවට පිට වෙනවා වෙලාවට. කරන්න තියෙන වැඩේ හරියට කරනවා. ඊළඟට ලස්සන වචනක් තියෙනවා දින්නා දායිනෝ. දුන්න දේ විතරක් ගන්නවා නොදුන්න දේ ගන්නෑ සෘතුවත් ආර්ය ශ්‍රාවකයා සේවකයෙක් නම් අපිකම සෘතුවත් ආර්ය ශ්‍රාවකයා සේවකයෙක් එතකොට සේවකයා මොකද කරන්නේ වේලාවට වැඩට යනවා ඔව් වේලාසනින් ගෙදර යන්නේ වේලාවට අයින් වෙලා යනවා වේලාවට වැඩට ගිහලා වේලාවට පොත අස්සම් කරනවා වේලාවට ගෙදර යනවා තියෙන දේවල් මොකක්වත් තොරකම් කරන්නේ නෑ දුන්නොත් යමක් ඒක ගන්නවා කරන්න තියෙන වැඩේ හරියට කරනවා කිත්තිච වන්නන හරාත ඒ කියන්නේ ආයතනීය ගැන යා ಗುಣ කියනවා සේවය කරන ආයතනය ගැන ಗುಣ කියනවා මේ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා කරනවා කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපති පුත්‍රය මේ කුල පුත්‍රයා උඩ දිශාවට සම්මාන දක්වනවා මොකක්ද උඩ දිශාව සමන බ්‍රාහ්මණයන් කෙරෙහි සම්මාන දක්විය යුතු ආකාරය මෙන්න තියෙනවා සමන බ්‍රාහ්මණයන් කෙරෙහි සම්මාන දක්විය යුතු ආකාරය මිත්‍තේන කාය කම්මේන මෛත්‍රී කාය කර්මයෙන් මිත්‍තේන වචී කම්මේන මෛත්‍රී වචී කර්මයෙන් මිත්‍තේන මනෝ කම්මේන මෛත්‍රී මනෝ කර්මයෙන් ඒ කියන්නේ අනාවට ద్వාරතාය ඒ සමන බ්‍රාහ්මණයන්ට ගෙවල් දොරවල් විවෘතයි. ආමිසානුප්පදානේන සිව්පසින් උපස්ථාන කරනවා. දැන් අපි ගත්තොත් ශ්‍රමණ බ්‍රාහ්මණය කාගේ හරි පැවිද්දෙකුගේ අඩුපාඩුවක් කතා වුණා කියමු. ඕන අඩුපාඩුව සිද්ධ වුණා. දැන් අපේ රටේ දැන් සිරිත මොකද්ද? ඒක මුළු පුළුප්ප නිඳා අපහාස ගිහි පැවිදි ඔක්කොම එකතු වෙලා තරඟෙට නිඳා අපහාස ගැරහිලි කර කර නැත්තට නැති කරන්න මහන්සි ගන්නවා. එතකොට මේක මේ සිඟාලුවාද සූත්‍රයට අනුව බැලුවාම මේක තියෙන්නේ කොහොමද? ගිහි පිරිස කටයුතු කළ යුතු විදිය. මෙත් තියෙන කාය කම්මේන මෛත්‍රී කාය කර්මෙන් වාසය කරන්න ඕනේ. මෛත්‍රී වචී කර්මෙන් වාසය කරන්න ඕනේ. අවිකම පැවිද්දෙකුගේ කුමක් වූ අඩුපාඩුවක් වුණා. ඔබට මතකති අපි කලිනුත් කියලා තියෙනවා. මොකක්ද ඇති කරගන්න ඕනේ කියලා? අනුකම්පාවක්. අනේ මේ ස්වාමීන් වහන්සේට මේ මාර්ගේ වැරදුනා නේද? මේ මාර්ගේ වැරදුනා නේ, යායුතුමගේ වැරදුනා නේද? අනේ හරි මාර්ගයට එනවනම් කොයිතරම් හොඳයිද? ඒ වගේ වචන කතා කළා කියලා අපිට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක තියෙන මෛත්‍රී වචී කර්මෙන් වාසය කරන්න කියනවා. මෛත්‍රී මනෝ කර්මෙන් මේක කියන උඩ දිශාව හරි විදියට සේවනය කිරීම. උඩ දිශාව හරි විදියට සේවනය කිරීම ඊළඟට අනාවට ద్వාරතාය. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දොරවල් නැරලා තියෙනවා. දැන් සමහර අපි දන්නවා පුංචි පුංචි දේවල් දැනගත්තට පස්සේ සමහරු මොකද කරන්නේ? සියලුම භික්ෂුන් වහන්සේලා ප්‍රතික්ෂේප කරනවා. දානමාන දිනව නවත්තනවා. ඒ මොකද දොර වැහුවා. පාඩු කාටද? තමන්ටයි. ආමිසානුප්පදානින සිව්පසින් උපස්ථාන කරනවා. මේවා තමයි කියනවා ගිහි පිරිස විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කරන්න ඕනේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ගිහි පිරිසට අනුකම්පා කරනවා කියන මේ විදිහට. පාපා නිවාරෙන්ති. පවින් වලකින්ද උපකාර කරනවා. කල්යාණී නිවේසෙන්ති. යහපත් මාර්ගේ යොදවනවා කියනවා. කල්යාණේන මනස අනුකම්පන්ති. යහපත් මනසින් යුක්තව අනුකම්පා කරනවා. අසුතං ශ්‍රාවෙන්ති. නොවැසූ විරු දේවල් අහන්ඩ සලස්සනෝ. සුතං පරියෝදපෙන්ති. අහපු දේවල් පිරිසිදු කළ දෙනවා. සග්ගස්ස මග්ගං ආචික්කන්ති. ස්වර්ගයට මාර්ගේ කියා දෙනවා. මේව කියනවා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් වෙන්න ඕන තියෙන යුතුකම්. එතකොට මොකද වෙන්නේ? ඒ දිශාවේ බොහෝ දිනාට හිතසුව පිණිස හේතු වෙනවා. එතකොට මේ අපිට හැදෙන්නේ එහෙමනම් මේ සිඟාලෝවාද සූත්‍රයෙන් හරියට උදව් දැන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යුතුකම මොකද්ද? පයින් බලක්වාලීමත් යහපතේ යෙදවීමත් කල්‍යාණ මනසින් අනුකම්පා කිරීමත් නොඇසුරු දේවල් අහන්න සලස්සා දීමත් ඇසූ දේවල් පිරිසිදු කර දීමත් සුගතියට යන මාර්ගයේ පැවසීමත් මේ ටික කියන ශ්‍රමණ බ්‍රාහ්මණගේ යුතුකම. එතකොට ගිහියන්ගේ යුතුකම මොකද්ද? මෛත්‍රී කාය කර්මෙන් වාසය කිරීම, මෛත්‍රී වචී කර්මෙන් වාසය කිරීම, මෛත්‍රී මනෝ කර්මෙන් වාසය කිරීම, දොරවල් නොවසා තැබීම, සිව්පසින් උපස්ථාන කිරීම. ඉතින් මේ කටයුතු කළා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහටයි කියනවා මේ කුල පුත්‍රයන් සිව් දිසාව නමස්කාර කරන්නේ. මේ විදිහට සිව් දිසාවේ නමස්කාර කරන කෙනා බොහෝ යහපත සැපය උදා කරගන්නවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරාන් පස්සේ සිඟාලක ගෘහපති පුත්‍රයා උන්වහන්සේට වැඳ වැටුණා. එහෙල කිව්වා ස්වාමීනි අභික්කන්තම් බන්ති. ස්වාමීනි හරි ආශ්චර්යයි. ඉතාම අද්භූතයි. ස්වාමීනි වහල තිබිච්ච එකක් ඇරලා පෙන්නවා වගේ යටට හරවලා තිබිච්ච එකක් උඩට හැරෙවුවා වගේ මුලා වෙච්ච කෙනෙකුට මාර්ගය කියා දුන්නා වගේ අන්ධකාරයේ ගියපු කෙනෙකුට තෙල් පහන් දැරුවා වගේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ ප්‍රකාශ කළා. මම භාග්‍යවතුන් වහන්සේවත් ධර්මයක් සංඝයාවත් සරණ යනවා. අද පටන් දිව්‍ය තිතෙක් මාව තිරුවන් සරණ ගිය උපාසකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියලා මේ සිඟාලක ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඒ කරපු වෙලාවේ උදේ උන්වහන්සේ පිණ්ඩපාත යන අතරමඟදී මේක සිද්ධ වුණේ නේ. මේ දීර්ඝ දේශනාව උන්වහන්සේ එදා කොච්චර කාලෙකින් මේක දේශනා කළාද කියන්න අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ දේශනාව ඉතාම ලෝකයාට බොහොම හිතසුව පිණිස උපකාරී වන දෙයක්. මේ කරුණු දියුණු කරගෙන අපටද මේ ගෞතම බුද්ධ ශාසනය තුළම සියලු යහපත දියුණු කරගන්න සතුට සමාදානය සමගිය සියලු සැප සම්පත් දියුණු කරගන්න මෙලෝ ජීවිතේ වාසනාවන්ත කරගන්න පරලෝ සුගති සම්පත් පිණිසත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් ඒකාන්තයෙන්ම මේ පින හේතු වාසනා වේවා සාදු සාදු